හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම ඉතාමත් ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සතියේ දිනන්නේ කරන සජීවී ධර්ම සාකච්ඡාවට. අද අප්‍රේල් මාසේ 18 වෙනිදා සිඩ්නි මෙල්බන් වෙලාව රාත්‍රී 8:00 විනාඩි 7ක් අතර වෙලා. අද දවසේ සාකච්ඡාව සඳහා අපි සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තබාගෙන සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හුබ්බ සූත්‍රයේ සංයුක්ත නිකායේ නිධාන වර්ගයේ ධාතු සංයුක්ත රාජ සූත්‍රයක් හුබ්බ සූත්‍රයේ. ඉතින් ඒ සූත්‍ර දේශනාව අද අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එක්සත් රාජධානීන් සම්බන්ධ වෙන කල්යන මිත්‍රිය ශ්‍රීමති මාර්ගයට කියවන්න කියලා. ඊට පසුව අපි එකතු වෙලා සාකච්ඡා කරමු. ජයන්ත මහත්මයා ඉන්නවා සම්බන්ධීකරණය කරයි. චිත්‍ර මාර්ගය ප්‍රසිද්ධ මහත්මයා ඇතුළු පිරිස, කමල් මහත්මයා, ප්‍රසන්න මහත්මයා, වසන්ත මහත්මයා, කාන්ති මහත්මිය, දිල්රුක මහත්මයා ඇතුළු පිරිස ඉන්නවා. චිරස්ලි මහත්මියම කච්චේකතුල අපි කතා කරමු. වාලිත් මහත්මයා ඉන්නවා. ඉතින් සාකච්ඡාව අතර මැද අපිට සමහර විට අවස්ථාවක් තියෙයි. ස්වයන්වාසී කෙනෙක් මට අද හම්බුණා මෙල්බන් වලදී. ස්වයන්වාසී නමක් උන්වහන්සේට ආරාධනා කර සම්බන්ධ වෙන්න සමහරලාට සම්බන්ධ වෙයි. පන්සලේ පූජා ඉවර කළා. ඒ මොන තුන්වහන්සේගේ උපකාරය ගන්නත් පුළුවන්. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ උපසෙත් සූත්‍ර තුළ අපි හොඳින් සවන් දෙමු. සාකච්ඡාව තුළත් මේ සූත්‍ර දේශනාව කියවන කොටත් සූත්‍ර තුළ නිදානයක් තියෙනවා අපිට හොයාගන්න. ඒ නිදානේ මොකද්ද කියලා අපි බලමු. ඉතිනකට විවිධ විවිධ විදිහට නිදානේ හම්බෙයි. විවිධ විවිධ දේවල් එකක් වෙන එකකුත් නැහැ. අපි හම්බෙච්ච නිදානේ මොකද්ද කියලා සූත්‍ර දේශනාව කියවන ඉඳන් පස්සේ අපි කතා කරමු. විවිධ දේවල් වෙන්නේ නිදානේ එකක් වෙනකුත් නැති බවත් මතක තියාගමු හැමෝට. හොඳයි, මම ඉතාම ගෞරවයෙන් එමුනා ශ්‍රීමති මාත්මිට ආරාධනා කරනවා සූත්‍ර දේශනාව කියවන්න කියලා. තෙරුවන් සරණයි. සම්ම දෙනාතම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උබ්බ සුත්තං සාවත්තියං උබ්බේව මේ භික්කවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි. කෝනුඛෝ පඨවි ධාතුයා අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං. කෝ ආපෝ ධාතුයා අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං. කෝ තේජෝ ධාතුයා අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං. කෝ වායෝ ධාතුයා අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණන්ති. දිගටම කියනද මහත්මයා? ඡේදෙන් ඡේදයෙන් ඡේදේ ගන්නවද සාකච්ඡාවට? ඔබතුමිය පරිච්ඡේදයක් පාලි භාෂාවෙන් කියලා ඒ පරිච්ඡේදය සිංහලෙන් කියවන්න. ඊට පස්සෙ සූත්‍ර දේශනාම ඉවර කරලා අපි සාකච්ඡාවට යමු. උබ්බ සූත්‍රය සවැත් නුවර. මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්මා සම්බුද්ධ නො වූ බෝසත් ඌම මට මේ අදහස විය. පඨවි ධාතුගේ ආස්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? ආපෝ ධාතුගේ ආස්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? තේජෝ ධාතුහුගේ ආස්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? වායෝ ධාතුහුගේ ආස්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේදයි. තස්ස මයිහම් භික්කවේ ඒතද හෝසි. යෝ කෝ පඨවි ධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං පඨවි ධාතුයා අස්සාදෝ. යං පඨවි ධාතු අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං පඨවි ධාතුයා ආදීනවෝ. යෝ පඨවි ධාතුයා චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං පඨවි ධාතුයා නිස්සරණං. යං ආපෝ ධාතුං පටිච්ච තේ යං තේජෝ ධාතුං පටිච්ච තේ යං වායෝ ධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වායෝ ධාතුයා අස්සාදෝ යං වායෝ ධාතු අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වායෝ ධාතුයා ආදීනවෝ යෝ වායෝ ධාතුයා චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං වායෝ ධාතුයා නිස්සරණං මහණෙනි ඒ මට මේ අදහස විය පඨවි ධාතුව නිසා යම් සුවයක් සොම්නසෙක් උපදීද මේ පඨවි ධාතුවේ ආස්වාදයයි යම් හේයකින් පඨවි ධාතුව අනිත්‍යද දුක්ද පෙරලෙන ස්වභාවයක් ඇත්තේද මේ පඨවි ධාතුගේ ආදීනවයයි පඨවි ධාතුවේහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක් වේද දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණයක් වේද මේ පඨවි ධාතුගේ නිස්සරණයයි ආපෝ ධාතුව නිසා යම් තේජෝ ධාතුව නිසා යම් වායෝ ධාතුව නිසා යම් සුවයේ සොම්නසෙක් උපදීද මේ වායෝ ධාතුවේහි ආස්වාදයයි යම් හේයකින් වායෝ ධාතුව අනිත්‍යද දුක්ද පෙරලෙන සුළුද මේ වායෝ ධාතුවේහි ආදීනවයයි වායෝ ධාතුවේහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක් වේද දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණයක් වේද මේ වායෝ ධාතුවේහි නිස්සරණයයි යාව කීවං චාහං භික්කවේ ඉමාසං චතුන්නං ධාතුනං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං නාබ්බං ඥාසින් නේවතාවාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් මහණෙනි මම යම්තා මේ චතුධාතුන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන්ුත් ආදීනවය ආදීනව වශයෙන්ුත් නිස්සරණය නිස්සරණ වශයෙන්ුත් මෙසේ තතුසේ අවබෝධ නොකලෙම්ද මහණෙනි ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මා සම්බෝධිය මනවින් අවබෝධ නොකළමැයි නොම පිළින කළෙමි යතෝ චකෝහම් භික්කවේ ඉමාසං චතුන්නං ධාතුනං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යතා භූතා අබ්බඤ්ඤාසින් අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති ධානි පුනබ්භවෝති මහණෙනි මම යම් කලෙක මේ චතුධාතුන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන්ුත් ආදීනවය ආදීනව වශයෙන්ුත් නිස්සරණය නිස්සරණ වශයෙන්ුත් මෙසේ තතුසේ අවබෝධ කළෙම්ද මහණෙනි එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහන බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මා සම්බෝධිය මනවින් අවබෝධ කළෙමැයි පිළින කළෙමි මාගේ අරහත් ඵල විමුක්තිය අකෝප්‍යය නිශ්චලය මේ අන්තිම ජාතියයි දැන් මට පුනර්භවයක් නැතැයි ඥාන දර්ශනයද පස් විකුම් නුවණද මට පහළ විය සාදු සාදු සාදු හොඳයි බොහොම තේමී මාත්‍රි අපිට ඒක ඉතාමත්ම ලස්සනට සූත්‍ර දේශනාවක් කියුවා. අසංක මහත්මයා මම කියන්නේ මයික්‍රෝෆෝන. ඔව්. හොඳයි අද මේ සංයුක්ත නිකායේ තියෙන දාස් සංයුක්තයේ තියෙන මේ සූත්‍රය අපි විශේෂයෙන්ම තේරුම් ගැනීම අවශ්‍යතාව තියෙනවා. මේ නිධාන වර්ගයේ තියෙන මේ සූත්‍රය. ඉතින් මම කැමතියි ඒ ශ්‍රීමති මහත්මිය අපිට විස්තර කරලා දුන්නා. ඒ වගේම මම හිතනවා හලයන් මිත්‍රෙන්ට යම් කිසිකින් මම හිතන්නේ පද්මසිරි මහත්මයා මෙතන වින්ඩෝ එකේ දැම්ම කියලා මම හිතුවා. ඒ සූත්‍රයේ තියෙන තේරුම සිංහලෙන්. ඉතින් ඒ අනුව අපිට සාකච්ඡාවක් කරගෙන යන්න පුළුවන්. මම කැමති චිත්‍රා මහත්මියට යොමු වෙලා පොඩ්ඩක් මේ පිළිබඳව විශේෂයෙන්ම දැන් අපි ධාතු කියනකොට අපි හිතාගෙන ඉන්නවා අපි දන්නවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බෝධිසත්ව කාලෙම මේ කොහෙද මොකද්ද මේ ධාතු වල තියෙන ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන එක හෙව්වයි කියලා. ඉතින් ඒ පිළිබඳව අපිට අදහසක් දක්වලා මේකෙන් ගන්න පුළුවන් තේරුම කොයි ආකාරයකද බලන්න පුළුවන් කියලා අපි පළවෙනිම පඨවි ධාතුව ගැන කතා කරමු. ඊට පස්සේ අනුත් ධාතු වලට යමු. චිත්‍ර මහත්මිය ඔබත් මේ දෙමු ඉන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. ඇත්තටම තථාගතයන් වහන්සේ මේ සූත්‍රයෙන් අපිට කියන උන්වහන්සේ ජයන්තමස්ස කිව්වා වගේ සම්මා සම්බුත් නො වූ බෝසත් වූමට කියලා මේ අදහස වුණා කියලා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේ මේ සූත්‍රය සම්පූර්ණ එකම අපි කියවපු නිසා සාමාන්‍ය දල අදහසක් වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් කියලා හිතෙන්නේ. ජයන්තමස්සනේ මම කියන්නේ කවුද කියන එක හොඳින් තේරුම් ගැනීමේ උවමනාව උන්වහන්සේට තිබුණා කියන එක වගේ. මොකද ඒකමනේ අපිට අවශ්‍ය වෙන්නේ. මේ සියල්ල මේ දුකේ මුල කියලා කිව්වොත් කියලා හිතන්න පුළුවන් ඒක. අපි මේ වැරදි විදිහට ගත්තපු දේ වැරදි විදිහට තේරුම් අරගෙන දෘෂ්ටිගත වෙලා ඉන්න දේ තේරුම් ගැනීමකනේ. ඉතින් මට හිතෙන උන්වහන්සේට ඒක දෘෂ්ටියක් බව තේරෙන්නේ නැති ඒ තේරිලා උන්වහන්සේ මේව කොටස් වශයෙන් දකින්නේ නැති මේ ඝන කියන එක. ඉතින් ඒ මුලින්ම මෙතන තාම උන්වහන්සේ සම්මා සම්බෝධියට පත් වෙලා නැති නිසා ඒ වගේ තියෙන මේ දැන් ඇත්තටම කියනවා නම් උන්වහන්සේ මේ කොටස් වශයෙන් අරගෙන රූපය කියන එක අපි හිතමු ගත්ත කියලා. උන්වහන්සේ මේ රූපය නිසා තමන් අපි සාමාන්‍යයෙන් අපි හිතලා බැලුවොත් අපි නිත්‍ය සංඥාවෙන් ගන්නවාම අපිට තේරෙන අපි මේ රූපය ඇත්තටම සමහරක් වෙලාවට අපිට කලකිරීමෙන් දකින්න වෙනවා වුණත් මේ රූපය නිසා ආස්වාදයක් තියෙනවා නේද කියන එක. උන්වහන්සේ සමහර විට එහෙම මුලින්ම හිතන්නේ නැති මෙහෙම තියෙනවා නේද. ඊළඟට මේ විදිහට තිකෙන බද අපි දන්න උන්වහන්සේ සතර පෙර නිමිති දැක්කා. සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ කලකිරුණේ කියලා. මේ සත්‍ය සොයන්න යනවා කියලා උන්වහන්සේ උත්සුක වුණේ ඒ අවස්ථාවේ කියලා. එතකොට මේ වෙනස වෙන බව මේ පඨවි ධාතුව කියලා උන්වහන්සේ දකින්න ඇති කියලා හිතෙනවා. මේ රූපය වෙනස් වෙන හැටි මේ රූපය නැති වෙලා යන හැටි එහෙම වෙනකොට මනස තුල ඇති වෙන දැන් රූපේ නිසා සතුටක් ඇති වෙන බව ඒ මොකද උන්වහන්සේ විඳින්න පුළුවන් උපරිම සතුට විඳපු කෙනෙක් නිසා. ඊළඟට ජරාව දැකලා ඒ වගේම ජරාවට පත් වෙන බව වයසට යන බව ඒවා දැකලා මරණය දැකලා ඒ දේවල් දැකලා උන්වහන්සේට හිතෙන්නේ නැති කියලා හිතෙනවා. මේක සිවිය යුතු දෙයක් මේක හොඳින් මනරින් අවබෝධ කළ යුතු දෙයක් කියලා. එවැනි අදහසක් තමයි ජයන්ත මහත්මයා සාමාන්‍යයෙන් මුලින්ම ආවේ. නමුත් මේ සම්බන්ධයෙන් තවත් ඈතට යන්න ඕනේ බව දැනෙන නිසා අපි කල්‍යාණ මිත්‍ර සමග සාකච්ඡා කරන එක හොඳයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි බොහොම පිං. ඔව් අපි ඉස්ලාම් බලමු. ඇත්තටම මෙතන ධාතු හතර ගැන කියලා තියෙන්නේ. දැන් එතකොට අපි කතා කරනකොට අපි දන්නවා මේ ධාතු කියන එක ආධ්‍යාත්මිකවත් බාහිරවත් තියෙනවා කියන එක. එතකොට මෙතන අපි කතා කරන්නේ බාහිර දෙයක් ගැනද ආධ්‍යාත්මික දෙයක් ගැන කියන එක අපිට ඇත්තටම යම්කිසි ආකාරකින් ඉඟියක් වගේ දෙයක්ත් ලැබෙනවා කියලා මට හිතෙනවා. අපි වසන්ත මහත්මයාට යොමුලා බලමු. වසන්ත මහත්මයා, අපි ඇත්තටම මේ පටවි ධාතුවේ ආස්වාදයේ කියන එකෙන් ඔබතුමා කොයි විදිහටද ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? තේරුම් ගන්න වසන්ත මහත්මයා. හොඳයි, පෙරවන් සරණයි සිදු දෙනාටම. ඇත්තටම මේ අද සූත්‍රයේ යෙදී අහගෙන තියා මට තේරුණේ දැන් බුදුජාන වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලේ උන්වහන්සේ මේ කරපු මෙනෙහි කිරීමක් වගේ. ඉතින් පෘථිවි ධාතුව කියන එක ඒක ආධ්‍යාත්මික කියලා ගන්න සාමාන්‍ය අපි පිටස්නේ මේ අපි හිතනකොට මේ ශරීරයේ අපේ ශරීරයේ අපිට අපට අහුවෙන මේ පටවි කියන ස්වභාවයට. එතකොට දැන් ඊට පස්සේ බාහිර කියලා ගන්න අපිට ඇහැට පිරෙන කියන්නේ එළිය තියෙන දේවල් ගැන බාහිර කියලා කියන සාමාන්‍යයෙන් ඉතින් අර භවනාවකදී නම් අර පටවි කියලා අපි හුඟක් දාට මේ ශරීරය ගැන කය ගැන තමයි අපි සාමාන්‍යයෙන් කයේ තියෙන තද්ද ස්වභාවයක් ගැන තමයි පටවි කියලා අපි හුඟක් වෙලාවට භාවනාවට ගන්න. නමුත් මේ ආනාපාන ධාතුමනසකාර පබ්බේ ධාතුමනසකාරය කියන්නේ බුදුජාන වහන්සේ මේ අභ්‍යන්තර සහ බාහිර කියලා කොටස් දෙකකට වෙන් කරන්නේ මම ඉන්න නිසා. දැන් මම මෙතන මම කියන කෙනෙක් හනව ගත්තහම මම මෙතන ඉන්නවා. ඉතින් මම ගැන දැන් ඉස්සෙල්ලම මමකින් පටන් ගන්නවා. එතකොට ඒක තමයි ඇත්තට ඉතින් උත්තර දැන් දැන් ධාතු ගැන කතා කරනකොට ධාතු අටලොස් ධාතු ගැන කතා කරලා තියෙනවා. ඒ ඔක්කොම ගොඩාක් සාරසඳ නෝ දැන් ජයත් මහත්තයා ප්‍රශ්නේ මතකලේ මෙතන පටවි කියන ගැතිය ඒක ස්වභාවයක්. ඒ පටවි ස්වභාවයේ ඉස්සෙල්ලාම බුදුන් වහන්සේ විවිධාකාරවලට අපිට කියලා තියෙනවා. මෙනෙහික ඒ කියන්නේ ඒ ගැන ඉතින් පටන් ගන්නම් මේ ධාතු මනසකාර පබ්බේ ගැන විතර බුදුජාන වහන්සේගේ උපමාවකුත් තියෙනවා. ඇත්තටම දැන් ඔය හරකෙක් ඉදින් දසුලින් ඉන්දියාවේ ගොඩාක් මේ ගවයේ ඉන්න ඉන්සල් නැති හරකෙක් මරන්න ගෙනියනවා. එයා ඒ සතාව මරනවා. මරලා එක්කෝටම හරක කියලා සතෙක් ඉන්නවා. ඊට පස්සේ එයාව මස් ගොඩක් කරාට පස්සේ ඒ හරක කියන සංඥාව නැති වෙලා යනවා. එතකොට නෑ හරි. එතකොට තියෙන්නේ මස් ගොඩක්, කටු ගොඩක්, හරි හම් ගොඩක් එහෙම තියෙන. එතකොට මේ හතර මං හන්දෙක තිබ්බා මිනිස් දෙයලා ඒ සතාගේ මස් අරගෙන යනවා. හරි මොකක් හරි දකින්නේ ඒ දෘෂ්ටමා ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන්නේ ඒ මස් ගොඩක් විතරයි. එතකොට ඒ සතා කියන්නේ ඒ පටවි ඒ කියන්නේ එතකොට වෙන්නේ අර සතෙක් කියන ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ඒක මේ වෙන සංඥාවකින් තමයි ගන්න. එතකොට අපි භාවනා කරනකොටත් අපිට පේනවා හොස් දාතිකොට. එතකොට මේ අපි වඩන්නේ තමන් භාවනා කරන පුද්ගලෙක් භාවනා කරන නැත්නම් අපි ඉතින් ඒ ඊට පස්සේ අපි හිම පටන් අරගත්තට පස්සේ ඒක බාහිරට සංසන්දනය කරලා බලනවා. ඊට පස්සේ බලලා දැන් ඊට පස්සේ ඉතින් අපිට ඒකේ නැති ස්වභාවය තේරෙනවා. එහෙමයි අර දැන් අනිත් සංඥාව වඩනකොටත් ওই විදිහටම තමයි වෙන්නේ. මම කියන්නේ මම භාවනා කරනවා, මම මෛත්‍රී වඩනවා. නමුත් හැබැයි මේ මවාගත්ත දැන් මම කියන එක හදාගත්ත සංකල්පයක් මත ඉඳගෙන අපේ දැන් බාහිර කියලා මැවෙන්නේ මනස තුළමනේ, හදාගත්ත ලෝකයක් නේ. එතකොට ඒ ලෝකෙ තුළ ඉඳගෙන බලනකොට මේ තමන්ම තමයි පිරිසිදු කරගන්න. තමන් මේ තමන්ගේ හිත. ඔන්න ওই විදිහට කර්ම ටිකක් මට ඔලුවට ආව මේ වෙලාවේ මේ පොඩ්ඩක් කතා කරනකොට. අපි තවදුරටත් බලමු කල්‍යාණ මිත්‍රයන් අහලා දැන් මහත්ය මේ කොහොමද තව ඉස්සරහට සාකච්ඡාව අපි අරගෙන යන්නේ කියලා. සිරුවන් සරණයි. හොඳයි, සිරුවන් සරණයි. අපි තවදුරටත් ඒක ගැන කතා කරමු. මම දිලුක් මහත්මයාට ගෞරවයෙන් යොමු වෙනවා. දිලුක් මහත්මයා, ඔබතුමා කොහොමද මේ පඨවිය කියන එක හඳුනාගන්නේ? ඒ වගේම පඨවියේ ආස්වාදය කියන එක කොයි විදිහද තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න දිලුක් මහත්මයා. හැම දිනකටම සිරුවන් සරණයි. මට ලොකු ශාස්ත්‍රීය විස්තරයක් කරන්න තරම් මට ඇත්තටම දැනුමක් නැහැ එච්චරටම වචන සම්බන්ධයෙන්. නමුත් දැනට සුළු වශයෙන් තේරුම් ගන්න තියෙන විදිහට මට හිතෙන්නේ මේ දැන් දැන් මේ පටවියාපෝ තේජෝ වායෝ කියන දේවල් එකට පිටින්නේ වෙන වෙනම නෑ. ඇත්තටම මට නම් එහෙම හැකියාවක් නෑ ඒව වෙන වෙනම දකින්න. කොයිවත් හත් එක දිවත් මට නම් එහෙම හැකියාවක් නෑ වෙන වෙනම දකින්න. තාම ඉතින් ඒක නිසා නමුත් මම දන්නවා මේ මෙතන දැන් තථාගතයන් වහන්සේ කියන්නේ ආස්වාදයට යන පැත්තක්. ආස්වාදයේ දැනෙන දෙයක් කියලා. එතකොට මගේ මේ ආස්වාදය දැනෙන දෙයක් මට හැමතිස්සෙම දැනෙන්නේ මේ ඉන්ද්‍රිය හය මූලික කරගෙන. එහෙමනම් මේකට ගෝචර වෙන හැම දෙයක්ම පටවිය තියෙන බව මම දන්නවා. එතකොට එහෙමනම් මේ ගෝචර වෙන හැම දෙයක්ම පටවිය තියෙනවනම් ඒවයි ලක්ෂණත් තථාගතයන් වහන්සේ කියලා තියෙනවා. මේවා නිතර නිතර ඇති වෙලා නැති වෙන දේවල් කියලා තියෙන දේවල් වලට වැඩිය. ඉතින් ඒ නිසාම මේකට යම් කිසි ආකාරයෙන් මට ආස්වාදයක් එනවනම් මේ මම මේ ඉන්ද්‍රිය හය ගන්න හැම එකකින්ම මට මොකක් හරි ආස්වාදයක් එනවනම් මම දන්නවා මෙතන මම මේ ආස්වාදයේ තියෙන්නේ පටවිය සම්බන්ධ කරගෙන කියලා එක දන්නවා. ඒ වගේම මේ ආස්වාදය මට ආවනම් ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද කියන එකත් මහා ලොකු භාවනාවක් නෑ තේරුම් ගන්න. මම හිතන්නේ අපි මේ ජීවිතේ පොඩ්ඩක් හරි හැරලා බලුවා නම් මේ ආස්වාදයේ ගත්ත දේවල් ඒවා කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා බලන්න විතරයි තියෙන්නේ. ඉතින් ප්‍රකාලයක් ඒක බැලුවේ නෑ වෙන වෙනම හොයන නිසා ඒක එකක් පොඩ්ඩක් නැවතුලා බලුවා නම් මේක ඉවර වෙච්චලයි මොකද්ද මට ලැබුණේ කියලා මට හිතෙන තථාගතයන් වහන්සේ මේ දුක ගැන කියන්නේ මේ මෙතන මේකේ. ඒකයි මට තේරුම් ගන්න දැල්ත මහත්මයා තිරුවන් සරණයි. නයි තිරුවන් සරණයි. දලුවත් මහත්මයා මම ඔබතුමාට යමු වෙනනම් දලුවත් මහත්මයා අපිට මම හිතනවා ප්‍රශ්නකින් හෝ අදහසකින් හෝ එකතු වෙන දලුවත් මහත්මයා මේ පටවි ධාතු සම්බන්ධයෙන් තිරුවන් සරණයි. තිරුවන් සරණයි යන්න තමයි බොහොම පිං. මම මොනනම් මම හිතන්නේ මේ අපි මට හිතුනේ මේ විදිහට පටන් ගන්න පුළුවන් නම් කියලා මේ කොහොමද මේ සූත්‍ර දේශනාවේ අපිට ආස්වාදයක් ගැන කියනවා නේද? පටන් ගන්නකොටම ආස්වාදයක් ගැන කියනවා. ඉතින් මේ මේක කතා කරන්නේ සම්බෝධිත්ව බැමිණි බුදුජානක වහන්සේ නෙමෙයි ඊට පෙර බෝධිසත්ව අවදීදී. ඉතින් ඒ උන්වහන්සේ මට හිතෙනවා මෙහෙම ඉතින් උන්වහන්සේටත් බෝධිසත්ව අවදීදී මේ අපි දැනට සමායෙන් මම මෙහෙම කියනවාට ඉතින් අපිට වගේ යම් යම් දේවල් වලට බැඳීම් ආසාවන් කැමැතිකම් කැමැතිපාකම් ඇති වෙනවා ඇති වෙන්න ඇති. එතකොට ඉතින් ඔබට ගිය දැනුමකින් උන්වහන්සේට තේරෙන පටවිය ආපෝතේජ වායකින් තත්වයක් ගැන අවබෝධයක් ඇති වෙලා මේ මේ මේ තමන්ට මේ කැමැත්තක් ඇති වෙලා තියෙන දෙයි වස්තුවේ මේ තියෙන ලක්ෂණ හතරක් හැටියට පටවියාපෝතේ යෝයව හතර දැනෙන්නේ නැති. ඒතර මේ මම මේ කැමති මේකට මේක තින මේ මේ අන්න ඒ ඝන ස්වරූපයට දෙන්නේ නිකන් අල්ලන්න පුළුවන් ස්වරූපයට මම කැමති කියලා ඒ වගේ දෙයක් දැනගන්න ඇද්ද කියලා මට හිතෙනවා. ඉතින් මම කියන්නේ මේ අපි දැන් අර ඊටාම ගැඹුරට පනින්න හදන ඉස්සෙල්ලා මේ මුල මේක කියන්නේ මේ ආසාදේ දැනගන්න ඕනේ. ආස්වාදේ දැනගන්නේ නැති කෙනෙක් ආදීනව ගැන කතා කරන්න යන එකේ වලක් නැහැ. මොකෙින්ද මේ ආස්වාදේ ලැබුණේ කියන දේ. එතකොට මේ ආදීනව දැනගත්ත කෙනා තමයි නිස්සරණයක් ගැන හොයන්න ඕනේ. නේද? ඉතින් ඒ නිසා මේ ආස්වාදේ ආදීනව ගැන මේ අපි ආස්වාදේ ගැන කතා කරුත් මොකටද මේ ආස්වාදේ ඇති වුනේ කියන එක මේ මේක කියලා නැහැ. විවිධ නම් වලින් විවිධ රූප වල නම් වලින් කියලා නැහැ. ගෙවල් දොරවල් වාහන එහෙම කියලා නැහැ. නමුත් පටවි කියලා තියෙනවා ආපෝතේජ වල. එනනම් ඒ බෝධිසත්ව යුගයේදීම උන්වහන්සේට කිසියම් අවබෝධයක් තිබුණා මට මේ අහුවෙන දෙයි. එනි මේ ආකාරයේ ප්‍රධාන වශයෙන් ධාතු හතරක් නම් තියෙනවා. මෙන්න මේ පටවි කියන එකට මංගල කැමැත්තක් තියෙනවද කියන එක. වස්තුවට නෙමෙයි. මේ වස්තුව තුල තියෙන අද එක මහත්මෙක්ව මේ හතරම එකට තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් මේකේ තියෙනවා මේ පටවි ගතියට මගේ කැමැත්තක් තියෙනවද? තියෙනවා නෙමෙයි තියෙනවා බබ මම දැනගන්නවා තියෙනවා ආස්වාදයක් ඉති තියෙනවා නේද මට? මට ඒක ආස්වාදයක් තියෙනවා. ඒක මම තේරුම් ගන්න ඕනේ ඒක ඒක තුල ගිල ගන්න ඕනේ. මට එහෙම තියෙන බව නිකන් අතහැරලා දාන එකක් නෙමෙයි. මට එහෙම තියෙනවාමයි කියන එකෙන් දැනගෙන එහෙමනම් ඒකේ මේ ඒක මොකද මට වෙන්නේ? ඒ මට එහෙම එකක් තිබිච්ච නිසා මොකද්ද වෙන්නේ? මොකද්ද ඒකේ මොන ආකාරي ආස්වාදයක්ද මට ඒකේ තියෙන්නේ? මේකෙත් කියනවා පටවි ආස්වාදයේ රස විඳීම කවරේද කියලා කියනවා. මොන විදි ආස්වාදයක් මට මේ පටවි ගතියෙන් තියෙන්නේ? අපි ඒවා ස්කිප් කරලා ලොකුවට යන්න ඉස්සෙල්ලා දැන් ඔබ කැමති යම්සි දෙයක් ගත්තොත් යම්සි වස්තුවක් ගන්න කාර් එකක් හරි ඒකෝ සජීවි ස්ත්‍රී පුරුෂයෙක් පුරුෂ රූපයක් හරි එහෙම නැත්නම් වෙන ඕනෑම දෙයක් නැත්නම් මේකේ තියෙන පටවි ස්වරූපයේ Tamanta ආස්වාදයක් තියෙනවද? ඇත්තම තියෙනවද? එතන බැලුවොත් මන්ද වව මෙතුවක් ගන්න මම සෝතදේශාව ලෝක කියලා ආස්වාදයක් තියෙනවා කියලා එකක් අතරලා වෙන දේවල් වලට යනවා. මේ ආස්වාදී නතර වුණොත් අපි ආස්වාදී වලට නතර වුණොත් ඇත්තම මේ ආස්වාදයක් තියෙනවද? පටවි ධාතුයි. වස්තුවේ නෙමෙයි. වස්තුවේක ටිකක් අපි වස්තුවෙන් ඔබට කියලා මේ වස්තුවේ ඇති පටවි ස්වරූපයේ ආස්වාදයක් අපිට අත්දකින්න පුළුවන්ද? අත්දකලා තියෙනවද? එහෙමනම් මේ අත්දකින්න පටවි ස්වරූපයේ තියෙන දෝෂ මොනවද? මේ අත්දකින් නිසා තියෙන ඇති වෙන දෝෂ මොනවද? එහෙම නැත්නම් ඒක ආදීන මොනවද? වස්තුවේ නෙමෙයි පටවි ස්වරූපයේ. මොකද මේක කියන්නේ වස්තුවේ රූපයේ නෙමෙයි. අපි රූපයේ ආස්වාදයේ කියලා වෙන වෙනම සූත්‍ර තියෙනවා. මේක මේ වෙන වෙනම ධාතු හතරේ තියෙන ආස්වාදයේ සහ නිස්සරණය ගැන කතා කරන්නේ. පටවි ධාතුවේ නතර වෙලා පටවි ධාතේ ආස්වාදය ගැන නතර වෙලා පොඩ්ඩක් හිතුවා. ඊට පස්සේ පටවි ධාතුවේ නිස්සරණය ගැන කතා කරමු. මම දන්නේ මම කියන්න හදපු දේ තේරුම් ගන්න යන්න තමයි කියලා. තේරුම් ගන්න. කරන සමය අත්‍යවම බොම්බින් මට අත්‍යවම මේ කියනකොට හිතුනේ දැන් අපිට බුදුජාන වහන්සේ අර දෙතිස් කුණුපේ හෙන්න පුතැනදී පටවි ධාතු ප්‍රකටක ඇති කොටස් හෙන්නවා අපිට අර අපි දන්න කේසා ලෝමා නසා දන්ත ආදී වශයෙන් ගිහිල්ලා ඒ කොටස් පෙන්නවා ඊට පස්සේ ආපු වශයෙන් මුස් කොටස් වගේ පෙන්නවා ඉතින් ඒකේ පළවෙනි පහ ගත්තොත් එහෙම කේසා ලෝමා නසා දන්තා තචෝ කියන පහ එළියට පේන පහ. ඒක තමයි පටවි ධාතු ප්‍රකට කර ඇති දේ හැටියට පෙන්වන්න උත්සාහනේ. මම මේ දැන් බාහිරයට යන කලින් මේ තමන්ගේම කය පිළිබඳවයි මේ හිතන්නේ. එතකොට තමන්ට යම් කිසි තමාගේ කේස් වලින් තමන්ට ආස්වාදයක් ලැබිලා තියෙනවද? ලොම් වලින් ඇස් දැනි රැවුල නියපොතු දත් හොඳට මැදලා පිරිසිදු තියෙනකොට අපි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලන හොඳයි කියලා අපි කියලා තියෙනවා හිතලා තියෙනවද කියලා තියෙනවා මම නම් හිතලා තියෙනවා ඉතින් මට හිතෙනවා ඒ විදිහට බලනකොට ආස්වාදයක් අපි හැම තිස්සෙම ඒ පටවි ධාතු ප්‍රකට කොට ඇති මේ කයේ කොටස් වලින් අපි ගන්නවයි කියලා අපිට හදවත පේන්නේ නැහැ නමුත් අපි හිතුවත් එහෙම කාට හරි මේ heart attack එකක් නැත්නම් මොකක් හරි වෙන හෘදයාබාධයක් තියෙනවා කියලා මට නම් නැහැ මගේ හෘදයේ වස්තුව නම් හොඳයි කියලා යම් කිසි විදිහකින් හිතනොත් අපි එල්ල දින්නේ මොකටද අපි ආස්වාදයක් එදිනෙන් ලබන්නේ තව දෙයකට සාපේක්ෂව ඇත්තටම ආස්වාදය කියනකොටම හිතන දෙයක් තමයි ඒක සාපේක්ෂයි කියන්නේ ඒ කියන්නේ සාපේක්ෂ වෙන්නේ ඊට වඩා ඒ හා සමාන හෝ ඊට වඩා වෙනස් යම් කිසි දෙයක්කට සාපේක්ෂව තමයි ඒ ආස්වාදය ලබන්නේ. දැන් කෙනෙක් උස්සයි මහතයි. එමත්නම් ශරීර මේ ශක්තියෙන් වැඩි. ආයෝමයේ පුරුෂත්වරණෝනේ ආයෝමයේ පුරුෂත්වරණකොට ඒ වගේ අර කයේ තියෙන මස් ගොමු මස් අපි කියන්නේ මස්ස් කියලා මස් ගොබ පෙන්නල පුප්පල තමයි ඒ ටැග් දිනාගන්නේ. ඒ මොනවද ඒ පෙන්නන්නේ පුප්පන්නේ? අපි දැක්සත් එහෙම මේ මස් ඒ කියන්නේ අත්‍තරම මේ පටවි ධාතුව මූලික කරගෙන තියෙන කොටසක් තමයි පෙන්වන්නේ කියලා. ඒකින් ජයග්‍රහණයක් දැක්සත් කොච්චර උද්දාමයක් ඇතිවෙනවද ආස්වාදයක් තියෙනවද? ඒ වගේ මට හිතෙනවා මේ අපේ කය තුලින්ම අපිට බලන්න පුළුවන් පටවි ධාතුවෙන් අපි කොච්චර ආස්වාදයක් ලබනවද කියලා. ඒ වගේම දරුවත් මහත්තයා කිව්වා වගේ මට හිතෙනවා බාහිරින් අපි පටවි ධාතුවෙන් මේ ආස්වාදයක් ලබනවා. ඒකට මට හිතුණා දැන් පටවි ධාතුව කිව්වහම ඒක දැනෙන්නේ ඇත්තටම මේ කාය ප්‍රසාදයේ දෙමත්තන්ට කයට තමයි කාය විඥාණය තමයි ඒක දැනගන්නේ. එවනම් අපි කෙනෙක්ගේ අතින් අල්ලලා ඒකේ සුමුදු බව නැත්නම් ඒකේ රළු බව සියොම් බව ඒ විදිහට දැනගෙන ආස්වාදයක් ලබනවා නම් ඒකත් කටවිදාසයේ ආස්වාදයක් කියලා. ඉතින් ඒ වගේ තමයි මට හිතුනේ. ආස්වාදයේ කියන එක නිරන්තරයෙන්ම අපි උදේ පටන් ගත්තාම කන්නාඩියේ මූණ බලලා නැගිටලා ඒවන් දස්තික මැදලා ඒ සේරම කරනකොට නිරන්තරයෙන්ම තේරෙනවා කටවිදාසයේ තියෙන ආස්වාදයක් තියෙනව නේද කියලා. ඉතින් ඒ විදිහට අදහසක් හිතුණා. අඩුපාඩු බොහොමයක් ඇති. කොහොමත් අපි සේන මහත්තයාට යමු. සේන මහත්තයා අපිට ආස්වාදයේ ගැන පොඩ්ඩක් මතු කරලා දෙන්න. මොකද්ද පටවිදාසෝ බැලිය යුත්තේ කොයි විදිහටද? ඒකේ තියෙන ආස්වාදයේ බලන්න ඕනේ කොයි විදිහටද කියලා පොඩ්ඩක් කරුණු ටිකක් ඉදිරිපත් කරන්න සේන මහත්තයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙතනදී අතෝසේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මට හිතෙන විදිහට මේ ස්වාමීන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලාට මීට ඉස්සෙල්ලේ පටවි කියන එකත් ධාතු කියන එකත් දන්න කතිය වෙන්න ඕනේ. ඉතින් මෙතනදී පටවි ධාතුත් පටවි රූපත් කියන වෙනසක් හැටියට මම හිතන්නේ. ඒ වගේම දැන් මට මෙතනදී හිතෙන්නේ දැන් පටවියේ තියනවාද කියලා ආස්වාදයක්. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියලා මට පිරින්නේ නැහැ. මොකද මෙතන මම හොඳට කියවුවාම බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ පඨවි ධාතු පටිච්ච උප්පච්ඡති කියලා සුඛං සමනස්සං. ඒ කියන්නේ පඨවි ධාතුව නිසා උපදිනවා ආස්වාදය. පඨවි ධාතුවේ ආස්වාදය තියෙනවා කියලා ගත්තොත් අපි වැරදි මාර්ගයකට යනවා කියලා මට හිතෙන්නේ. උදාහරණයක් මට කියන්න පුළුවන්. අපි පොඩි සිනුදුහමක් තියෙන ළමයෙක් අපේ අත ගෑවොත් අපිට ඒකෙන් ඒ අත ගෑම නිසා ඇතිවෙනවා සුඛ සෝමනස්ස සිතක් ඇතිවෙනවා. මේක තමයි ආස්වාදය කියන්නේ. එතකොට අරක නිසා ඇතිවෙන දෙයක් මිසක් ඒක ආස්වාදය කියලා ගත්තොත් මෙතන මේ බුදුහාමුදුරුව කියලා තියෙන දේ කියන්න හදන දේෙන් අපි මග ඇරෙනවා කියලායි මට හිතෙන්නේ. එතන මෙතන අපි බලන්න ඕනේ අපි හැම පඨවි ධාතුවකින්ම ආස්වාදයක් ඇති වෙනවද කියලා. එතකොට එහෙම හොඳට බැලුවොත් අපිට පෙනෙයි ඒ පඨවි ධාතුව නිසා අපිට යම් කිසි සුඛක් සෝමනස්සයක් ඇති වෙන්න අවස්ථාවල් තියෙනවා බොහොමද කියලා. ඒ වගේම තමයි ඉතිරි ටිකත් ඒ නිසා ඇති වෙන දේවල් කියලා තේරුම් ගන්න. ඔක්තරන් සම්මයි තෙන්දි ඔබතුමා කිව්වේ මේ මෙතන මේ පඨවි ධාතුවේ ධාතුව නෙමෙයි පඨවි ධාතුව නිසා ඇති වෙනවා කියන එක. ඒක ඒ ආකාරයෙන් තමයි මම කියන සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ ඔව් ඒකත් අපි හිතේ තියාගෙන අපි තව ටිකක් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු. ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. ඇත්තටම මේ සූත්‍ර දේශනාව කියවගෙන යනකොට මට හිතුනේ බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ කාලේ 40 කර්මස්ථානම පුරලා තිබුණා. එතකොට ඊට පස්සේ සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ විදිහට මේ ලෝකෙට බිහි වෙලා පහළ වෙලා සියලු සැප සම්පත් වින්දා කුමාරයෙකුට ලැබෙන්න ඕන සැප වින්දලා ඊට පස්සේ මේ කුමාරිකාවක් සරණ පාවගෙන එහෙම ඉන්න අතර උන්වහන්සේ උයන් කෙළියට යනකොට එතකොට ඔය ආස්වාද කියන ඒවා උන්වහන්සේට ඒ ජීවිතේ ලැබිලා තියෙනවා. එතකොට සතර පෙර නිමිති දැක්කා ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් ශ්‍රමණ රූපයක් වශයෙන්. එතකොට අර ඇමතිතුමාගෙන් චන් ඇමතියාගෙන් ඇහුවා මේ කවුද මටත් මෙහෙම වෙනවද කියලා. එතකොට ඒ ආකාරයට උන්වහන්සේ ඒවා ගැන හිතන්න පෙළඹෙන්නේ නැති. ඊට පස්සේ උයන් කෙලි ගිහිල්ලා ආපහු මාලිගාවට ඇවිල්ලා අවදි වෙනකොට අර නලගනන්ගේ විකාර දැක්කහම එතනත් ඇති වෙන්න ඇති මේ දවල් හිතපු අය දැන් මෙහෙම නේද කියලා. එතකොට ඒවත් ආදීනව දකින්න ඇති. ඊළඟට උන්වහන්සේ මේ දුෂ්කර ක්‍රියා කළා බෝධි මූලයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේට උන්වහන්සේ අර සමසතලිස් කර්මස්ථානව වැඩුවා කියනවා ක්ෂණිකව. ඒ වගේම ආනාපාන සති භාවනාව තමයි උන්වහන්සේගේ මේ ප්‍රධානම භාවනාව වුණේ. ඒ භාවනාවේදී උන්වහන්සේ මේ ධාතු පිළිබඳව මේ විදිහට මෙනෙහි කරන්නේ නැති. එතකොට ඒ මෙනෙහි කිරීමත් සමග ඒ ආකාරයට උන්වහන්සේට ආස්වාද ආදීනව අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් ඒවා පිළිබඳ තහවුරු වෙන්නේ නැති ඒ විදිහට තමයි උන්වහන්සේ අවබෝධ කරේ. එතකන් උන්වහන්සේ ඒ ගැන සඳහන් කරේ නැහැ කියලා කියනවා. උන්වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණා කියලා. ඒතර සම්මා සම්බෝධියට පත් වෙන්න මේ විදිහට මේ මානසිකාර්ය උපකාර වෙන්නේ නැති කියලා ඒ වගේ අදහසක් තමයි මට හිතුනේ. තෙරුවන් සරණ. ඔව් තෙරුවන් සරණයි ශ්‍රීමති මාර්ණි. එතකොට මෙතන ඇත්තම කියන්නේ මේ පඨවි ධාතු විතරක් අපි ගත්තොත් ඒකේ තියනවා කියනවා මේ ආස්වාදය. එතකොට ඒක කොහොමද මේ ආස්වාදේ කවරේද? පඨවි ධාතුවේ ආස්වාදේ කවරේද? කියන කොටස දැන් අපිත් දැන් බලන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයෙන් තේරුම් ගන්න මහන්සි ගන්නකොට අපි බලන්න ඕනේ මොකද්ද අපිට තියෙන දේවල්ගේ ආස්වාදයක් පඨවි ධාතුවේ. ඒක අපි කොහොමද ආස්වාදයක් තියනවා කියලා අඳුරගන්නේ කියලා. ඒ පිළිබඳ පොඩි විස්තරයක් කරොත් ශ්‍රීමති මහත්මිය. ඔව් ඒ විදිහට හිතනවා. පොඩ්ඩක් දෙන්න මේ එක අර සේන මහත්මයා කියපු දේ අපි පොඩ්ඩක් මේ මගාරවන් නැතුව අපි එතනින් යමු. යන්ත මත මේක වචනත් එක්ක හැප්පීමක් වෙනව නැත්නම් මේ පටිවි ධාතු නිසා කියලා එතුමා ඉස්මතු කරා. අතර මේ පරිවර්තන වල තියෙන පටිවි ධාතු යෙහි එහෙමත්නම් පටිවි ධාතු වේ ආස්වාදයේ රසවින්දීම කියලානේ. ඒක නමුතර පටිවි ධාතුවේ ආස්වාදය කියලා කිව්වම අපේ තේන මාත්‍රයක් කිව්වේ ධාතුවේ ආස්වාදයක් නැහැ, ධාතුව නිසා කියලා. ඉතින් මං හිතන්නේ නම් අර්ථය නම් එහෙම තමයි. මේ සිංහල භාෂාවේ තියෙනත් ඒ පටිවි ධාතුවේ ආස්වාදය කියන්නේ පටිවි ධාතු ස්වරූපේ නිසා අපි ආස්වාදයක් ලබන දේ අර්ථයෙන් තමයි. ඒක සෑ ඒකත් එක්ක අපි ගැටිමත් නොතුමිමු. මේ අතර මෙතන සම්බන්ධන අපි අයියත් කිව්වා සේනමාත්‍රික විද්‍යාලි කියලා. ඒක හරි. ඉතින් අපි ඒකේ විදිහටම හිතමු පටිවි ධාතුව නිසා තමයි. නමුත් ඒ පටිවි ධාතුව නිසාමයි ආස්වාදේ. පටිවි ධාතුවේ තියෙන ධාතු ස්වරූපේ ඒකේ තියෙන ලක්ෂණ ඒකට හැකියා ඒ අපිට ආස්වාදේ රසය දෙීමේ හැකියාව ඒ පටිවිමේ ගතියට තියෙනවා ඒකේ. ඒ පටිවිමේ ගතියේ නැති වෙනකොට අපේ තියෙන ආස්වාදේ නැති වෙනවා නේද? ඒ පටිවිමේ ගතිය නැති වෙලා පටිවිමේ ගතිය විපරිණාමයට පත් වෙනකොට ඒ ආස්වාදේ ප්‍රමාණාත්මකව ඒක අඩු වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපි ඒකත් එක්ක ගැටිමක් තියාගන්න නැතුවෙමු. ඒක පැහැදිලි කරගෙන ඉමු. ඒ සේන මාත්‍ය කියපු දේ විදිහටම ඒක හරි වෙලී කියලා. ඇහෙනවා නේද ජයන්ත මහත්තයා කියන්නේ? ඇහෙනවද මේ ටික දුර වෙදීනේ? මයික් එකට කිට් වෙලා කියන්නේ අපි කාටවත් යෝජනාවක් නැතිවල් ලයික් එකට ඒක ඩග්ග මට කියන්නේ. දැන් ජයන්ත මහත්තයා මම කිව්වේ දැන් අයිස්ක්‍රීම් ගත්තොත් අයිස්ක්‍රීම් වල තියෙනවා පටවි ධාතු ගතිය වැඩිපුර. පටවි ධාතු ගතිය ඡන්ද ගතිය වැඩිපුර තියෙනවා. ඉතින් ඒක කාලා ලබන ආස්වාදේ දැන් අයිස්ක්‍රීම් බිය වුණාට පස්සේ ඒක ආපෝ ගතිය වැඩි වෙනවා, පටවි ගතිය අඩු වෙනවා. දී වෙනකොට එතකොට අපි බලන්නේ ඒ දෙකෙන් අපි මොකකටද වැඩි රුචි කරන්නේ? අයිස්ක්‍රීම් වල පටවි ධාතු වැඩිපුර තියෙන තද ගතියට තමයි අපි ප්‍රිය කරන්නේ. අපි අයිස්ක්‍රීම් කනවා කියලා අර දේවුණේක පාවිච්චි කරන්න කැමැත්තක් නෑ නේද? ඒක නිසා අර අපේ තද ගතියට තියෙන ඇල්මයි තමයි එතන මත් වෙන්නේ මං හිතන්නේ. මට ඉතින් මේ මනක මතක් වෙච්ච එකක් මම මේ කිව්වේ. සමාවෙන්න තේරුම් ගන්න. හොඳයි බොහොම පින් ඔදගත් මාත්මේ කියන්නේ. ඔදගත් මාත්මේ නේ හරි ඒක තමයි කිව්වේ. අපි මේ සමාන එකම අතු ගන්න හිතුණා මේ අපි ඉතින් ඉස්සරහ යමු. දැන් ඔතෝ කිව්වාගේ ශ්‍රීමති මහත්මිය ඔබතුමිය වුණා. ඔව් ඒ පටිවි ධාතුවේ ආස්වාදයේ ගැන අපි කතා කරමු. පටිවි ධාතුවේ නිසා ලැබෙන ආස්වාදයේ ගැන. හොඳයි මේ ශ්‍රේණිමත් ඩ්‍රොප් වුණා අපි එතුමා ගමු නැවසර. හොඳයි ශ්‍රීමති මහත්මිය පෙරවන් සරණයි. දැන් ඇත්තටම පටිවි ධාතුවේ ආස්වාදයේ කියලා කියනකොට පටවි ධාතු රූප වශයෙන් අරගෙන රූපේ ආස්වාදයේ කියලා හිතන්නත් පුළුවන්. මොකද අපි පටවි ආපෝ තේජෝ ආයෝ හතරම එකට තියනවා. තිබුණත් අපි දන්නවා රූප පටවි ධාතු කොටස් 20ක් ගැන අපි දන්නවා. එතකොට අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා තුලින් අපි ලබන ආස්වාදය තමයි මෙතන සඳහන් වෙන්නේ කියන අදහසක් ආවා. තව පොඩි දෙයක් මට කියන්න හිතුණා. මේ මහත්තයා දැන් අර භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආපු නිසා දැන් පටවි ධාතු කිව්වම ධාතු කියන්නේ ස්ත්‍රීලිංග වචනයක්. එතකොට පටවි ධාතුයා කිව්වම එතන ඒක උක්තේ විදිහට තමයි එන්නේ. පටවි ධාතුවේ ආස්වාදය කියලා. මට හිතෙනවා ඒ පරිවර්තනේ නිවැරදි කියලා. නමුත් ඒ ගැන මම හරියට කියන්නේ නැහැ. එහෙම අදහසකුත් ආවා. තෙරුවන් සරණ. තෙරුවන් සරණ. ඇත්තටම මේක තියෙන්නේ මේ පඨවි ධාතුව නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවද? ඒක තමයි පඨවි ධාතුවේ ආස්වාදය කියලා කියන්නේ. ඒකයි දැන් අපිට පොඩි ළමයේගේ හුරතල් වචන හුරතල් හැසිරීම නිසා තමයි අපිට ආස්වාදයක් ලැබෙන්නේ. අපි ඒක නිසා කියනවා අපි මේ පොඩි ළමයාගෙන් ආස්වාදයක් ලබනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ කරන කියන දේවල් හින්දා තමයි අපිට ඒ ආස්වාදය ලැබෙන්නේ. ඒ ළමයා දිගටම කතා කරන්නත් නැතුව එක තැනක ඉන්නවා නම් එහෙම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ ළමයා කරන කියන දේවල් හින්දා තමයි ආස්වාදයක් ලැබෙන්නේ පොඩි දරුවෙක් කියන්නේ. එතකොට අපිට කියන්නේ උනාට මේ පොඩි දරුවගෙන් අපි ආස්වාදයක් ලබනවා කියලා. මම හිතනවා ඒකත් එක්ක බැලුවාම මේකේ කියන දෙයින් අපිට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා. පඨවි ධාතු ඇති තැනෙන් ඒකේ තියෙන ලක්ෂණ වලින් තමයි අපිට සම්නසක් ඇති වෙන්නේ. ඒකේ තද ගතියෙන් ඒ ලක්ෂණ වලින් නමුත් එතන අපි මෙතන කියලා තියෙන්නේ මේ පඨවි ධාතුව ධාතු ආස්වාදයේ කියන එක කියනවා. ඒක මම නිවැරදි මම හිතන්නේ පරිවර්තනේ නිවැරදි කියලා හිතනවා. තේරුම් ගන්න නේද? කාන්ති මාත්මි අපිට යමක් කියන්නකෝ. අපි ඉදිරියට යන්න කලින් තෙරුවන් සරණයි. හැමතිලාටම මම කැමති අහගෙන ඉන්න. තෙරුවන් සරණයි. දැනගෙන නෙමෙයි නිකන් මෙහෙම අදහසක් ආවා. මෙතන අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ සේන මහත්මයා කියපු එක කියලා. මොකද මෙතන මේ ආස්වාදය කියන්නේ වින්දනයක්නේ, නාම ධර්මයක්. අර පඨවි ධාතු සමාවෙන්න මට පාළි නවත්ති. චිත්‍රමාත්‍ය සේන මහත්මයා පඨවි ධාතුවේ තියෙන රූපය තුළ නෙමෙයි ආසාදේ තියෙන්නේ. අපි මේ ගැන අපේ පද්මසිරි මහත්මයා කියලා දේ ඕන තරම් මේ රූපය තුළ නෙමෙයි ආසාදේ තියෙන්නේ කියන එක තේරුම් ගැනීම සිදු වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒ අනුව මේ ආසාදේ කියන එක වින්දනයක් වේදනාව පැත්තටනේ අයිති වෙන්නේ. එතකොට ඒක නාම ධර්මයක්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ පඨවි ධාතුවේ ආස්වාදය නෙමෙයි පඨවි ධාතුව නිසා ඒ උපජ්ජිත කියන වචනේ අපි මම හිතනවා මනෙන් තේරුම් ගත යුතු තැනක් කියලා තේරුම් ගන්නයි. ඔව් මම හිතන්නේ ඒකේ මේ ප්‍රතිවිරුද්ධ අදහස් මොකුත් නැහැ. දැන් කියන්නේ පඨවි ධාතුව කියන තැන ඒ කියන්නේ ඒක නිසා තමයි අද සම්නසක් උපදින්නේ. පඨවි ධාතුව නිසා යම් සෝයක් සම්නසක් උපදිනවා නම් ඒකට අපි කියනවා පඨවි ධාතුවේ ආස්වාදය කියලා. එච්චරයි. ඒක මම හිතන්නේ ඒක ගැටීමක් ඇති තැනක් කියලා. ඒක හරි. අපි ඒකෙන් ස්ටඩියම ඔබතුමා කිව්වත් වගේ ඇත්තටම දැන් ජයන්ත මහත්තයා මම ඔබතුමාගේ මන් නිකන් අහන්නම්කෝ. අපි දෙන්න පොඩක් කතා කරමු. ඇත්තටම ජයන්ත මහත්තයා පඨවි ධාතුවේ ආස්වාදයක් ලබනවාද? ඔබතුමා හොඳට එක්කියාගෙන ආව ඉස්සෙල්ලා තමන්ගේ අභ්‍යන්තර වශයෙන් බලමි. පඨවි ධාතුවේ ඒ කියන්නේ පඨවි කියන්නේ මම කලින් කිව්වා වගේ අපි ඉවත් වෙමු රූපයෙන්. රූපය කියන්නේ ප්‍රශ්නේ මම අතාරිනවා. රූපය කියන්නේ ලොකු දෙයක් තමයි. හරි. රූපය ඇතුළේ තියෙන පුංචි එකක්නේ පඨවි කියන්නේ. ඒ ඇත්තම මේ පඨවි කියන සත්‍යයෙන් ඒකෙන් ධාතු ස්වරූපයක් කියන්නේ. ඒක ධාතුවක්. දෙයක් නෙමෙයි. ධාතුවක් කියපු දෙන දෙයක් නෑ. නේද? දෙයක් නෑ. මම මේ වගේ කර ගන්න දෙයක් නෑ. ධාතුවක් කියන්නේ කිසියම් ලක්ෂණයක් එක තියෙන්නේ. අනේ ධාතුමය ස්වරූපය. ඔබතුමා මුලින්ම කිව්වා මේ ධාතු කියන්නේ මොකද්ද කියලා දැනගන්න තු මේ කතා කරලා තරන්නේ. ධාතු ගැන කියන්නේ. ධාතු කියන්නේ මොකද්ද? ධාතු කියන්නේ දෙයක්. මම මේ වගේ කියලා ගන්න දෙයක් තියෙන දෙයක් ධාතු කියන්නේ. ඒකේ තියෙන එක ලක්ෂණයක්. ඒක දෙයක් නෙමෙයි. ඒත් මේ පටවීමේ කියන ලක්ෂණේ ආස්වාදයක් තියෙනවාද? අන්න ඒක සියුම් දෙයක් මේක. මොකද අපි ඒ ආස්වාදය ගැන කතා කරන්නේ අපි රූපේ ආස්වාදය ගැන කතා කරයි. මේ අපි එහෙම නැත්තම් මේ අර බුදුමා උදගත්ත උදාහරණ ටිකක් ඒ හොඳයි. නමුත් අපි රවුලේ ආස්වාදය ගැන කතා කරයි. හමයේ තියෙන සියුම් බව කියන ආස්වාදය ගැන කතා කරලා. නමුත් එතකොට නිර්මිතින් මේ පඨවි ස්වරූපේ හින්ද තමයි කියන්නේ. නමුත් ඒක ඉස්මතු කරගන්න අපි තේරුම් ගන්නවා. කියන එක වැඩි වෙලාවක් කී නොනෑ මොකද ඔබට කතා ගන්න තියෙන නිසා. අනේ ඒ කොටස ඔබතුමා මොකද හිතන්නේ යන්න මාත්ද? මට ඇත්තටම හිතෙන්නේ දැන් මෙතන අපිට ඇත්තටම මේ මහත්මයා මාත්මයා කිව්වා නේද ධාතුව කියන එක අපිට පේන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා බුදුරජාණන් වහන්සේ විතරයි මේ ධාතු පිළිබඳව මම හිතන්නේ මම අහලා තියෙන විදිහට ධාතුව ඇත්තටම පේන මට්ටම තියෙන කියලා. අනිත් අය ධාතුව පේන්නේ නැහැ කොහොමද? අපිට ඒක අවබෝධයෙන් ගන්න කියන දෙයක් තමයි මේ ධාතු කියන්නේ. ධාතු මානසිකාරය කියන්නේ ඒකනේ. ඒක මනසින් ඒ ප්‍රඥා ගෝචර දෙයක්. ඒක අපිට මේ අනිත් ඉන්ද්‍රිය වලට ගෝචර දෙයක් නෙවෙන හින්දා අපිට කෙලින්ම මේ අහවල් දේ ධාතුවයි කියලා කියන්න බෑ. එතකොට ඒ අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ එවැනි ධාතුවක් ඇති තැන අපිට පේන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට දැන් අපි කෙස් වලින් ආස්වාදයක් ලබනවා නම් ඒකේ අභ්‍යන්තරයේ තියෙන්නේ මේ ධාතුවෙන් තමයි. ධාතුව නිසා ධාතුවේ මේ ආකාරයට හැඩයක් වර්ණයක් අරගෙන ධාතුවත් එක්කම එන වර්ණයක් තියෙනවානේ. මේ පටවි ධාතුව තියෙන තැන අනිත් ධාතුත් තියෙනවා. යනෝ වර්ණ ගන්ධ රස ඕජා කියනවත් තියෙනවා. ඒ වර්ණයට කැමති කියලා කියන්නේ අන්තිමට ධාතුවටයි කැමතිවා කියන්නේ. අපි දරුවට කැමති කියන්නේ මේ ඇතුළට දීලා බහැලා බැලුවොත් ධාතුවට තමයි කැමතිවා දින. නමුත් අපිට පේන්නේ නැහැ. එන්නේ ඒක තේරෙන්නේ නැහැ. අපි අර බාහිර රූපයේ කැමති කියලා නමුත් අපිට ධාතුව පේන්නේ නැහැ. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ධාතුව නිසා තමයි මේ ධාතුව ඒ අවකාශයේ ඒ ආකාරයට රැස්සලා ඒ වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත වුණාම අපි ඒකට කැමති වෙනවා. ඒ කැමති ඉන්නේ ඇත්තම ධාතුවට තමයි කැමති වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ ධාතුව කියලා අපි මේ පාටට කැමති වුණා කියනවා. ඒකේ සදබවට කැමති වුණා කියනවා. ඒ ආකාරයෙන් කැමති වෙනවා. ඉතින් එහෙම තමයි මට නම් තේරෙන්නේ මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නැත්තම් ධාතුව කියන එක නම් අපිට තේරුම් ගන්න බැහැ කියන එක තමයි මාත් එකඟ වෙන්නේ. දරුවත් මහත්තයා කෙරුවන් සර්ණා. හොඳයි හොඳයි හොඳයි. එතකොට දැන් ඒ අපි ලබුමේ ලැබෙන මේ ඒ ධාතුවේ ආශාජයක් අපිට තියෙනවා කියලා අපි දැන් තේරුම් ගත්තා. ඒ වගේම පටිවිත් එමය ආපෝ ධාතුවේ තේමයි වායු ධාතුවේ තේ වගේ ඒහි ආශාජයක් තියෙනවා. ඒ ආශාදේ මම විඳිනවා. ධාතු හැටියට දැක්කේ රකින්න බෑ. නමුත් අපි ඒව ඝන වස්තු හැටියට තමයි අපි විඳින්නේ. ඒ නමුත් ඒවල තියෙන පටිවි ස්වරූපේ නිසා ධාතු ස්වරූපේ නිසා ආස්වාදයක් විඳිනවා. මම ආස්වාදයක් විඳිනවා කියන වචනේ ලොකු වැඩි නම් ඒ නිසා මම තෘප්තියක් රසයක් ලබනවා. එතකොට මේ රසය ලබන එක ඉතින් ඒක රසයක් නේ. රසය ලබන එක හොඳයි නේ. මොකද ඒකේ ප්‍රශ්නේ? ඒ රසය ලැබීමේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ජයන්ත මහත්තයා. එතන තියෙන ප්‍රශ්නය වෙන්නේ අපි ප්‍රශ්නේ කියන වචනේ නේ දාදිනවා කියලා කියන්නේ. එහෙම හිතුව ඔව් ප්‍රශ්නේ තමකෝ ඒක හොඳයි. ඒ වචනේ හොඳයි. ප්‍රශ්නේ කියලා කියන්නේ ඒකේ වෙන මේ ආදීනවේ මොකක්ද කියන එක. දැන් ඇත්තටම දැන් අපි හුඟක් වෙලාවට හිතමුකෝ දැන් ඔක හුඟක් ලේසි මම හිතන අපි හතරම එකට දැන් කතා කරමු කියලා මට හිතුණා. දැන් තේජෝ ධාතුව කියන එක අපිට හොඳට දැන් අපිට දැන් ඉස්සරහට එන්නේ වින්ටර් එක. අපි වින්ටර් එකේදී එළියේ බහලා යන්න කැමති නැහැ. හේතුව මොකද්ද? අපි දන්නවා අපි කැමති රස්නේට. අපි ඇඳුමක් දාගන්න ඒ වගේම ඒ ඇතුලේ හීටර්ස් දාගන්න රත් කරගන්නේ ඒකට කැමැත්තක් තියෙන හින්දා. එකාතිකෙන් බලනකොට යම්කිසි රස්නයක් අවශ්‍ය වෙනවා ශරීර සෞඛ්‍ය පවත්වාගන්න. නමුත් දැන් ඒ තේරුමින් අපි කැමති වෙන්නේ නැත්තම් අපි කැමති වෙන්නේ මේකෙන් ලැබෙන සැපේ හින්දා. මේකෙන් සැපේට කැමති වෙනවා නම් අභිනන්දති අභිවදති අජ්ජෝසාය පිටති කියන තැනට එනවා. ඒ කියන්නේ අපි නිතරම මේ ආස්වාදයේ කියන තැන තියෙන ප්‍රශ්නේ තමයි ඔන්න ඔය බැස ගැනීම. ඒ කියන්නේ අපි ඒකට සන්නාහ කිරීමක් ඇති වෙනවා. නැවත් සන්නාහ කිරීම විතරක් නෙවෙයි ඒක තවදුරටත් පවත්වා ගැනීමේ ආසාවක් තියෙනවා. අදත් තියෙන්න ඕන හෙටත් තියෙන්න ඕන ආදී වශයෙන් පැවැත්මක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. අන්න එතන තමයි අපේ භව සකස් කිරීම වෙන්නේ. ඉතින් ඒක තියෙනකම් මේ භවය නිරුද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපිට මේ ලෝකෙන් එතර වෙන්න තියෙන සත්‍යයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි අර රාගානුසය නිසා හෝ ඒ විදිහට කැමැත්තක් රාගයක් තෘෂ්ණාවක් ඒවට තියෙනවා ඇති වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ආදීන වෙයි වෙන්නේ කියලා තමයි හිතන්නේ. දැල්වත් තමයි. ඔව් වොම්පින් හොඳයි. මම එහෙනම් මේ අහන්නම් ගෞරවයෙන් සේන මාත්‍යාගෙන්. සේන මාත්‍ය අපි උතුමා අපි හොඳ ඇත්තට යොමුකර අපි පොඩ්ඩක් වර්ධින්න හිත වගේ තිබුත් තැනකින් ඔබතුමාගේ මම අහන මේ ඇත්තටම ওই පටවියාපෝතේගේ වායු මට්ටමින් රූප නෙමේ ඒ ධාතු මට්ටමින් මට කියන්නේ ධාතු කියන වචනේ අපි දැන් ඉස්මතු කරලාම හිතාගමු. මොකද ධාතු කියන්නේ දෙයක් නෙමේ. ඒක ලක්ෂණයක්. පටවි ලක්ෂණයක් වායු ලක්ෂණ. එන්නේ ලක්ෂණ ගැන විතරයි. දැන් අපි මනස ටියුන් කරගමු මෙතෙන්ට. මෙන්න මේ ලක්ෂණයේ ආස්වාදයක් තියෙනවා කියලා කිව්වා. මේ ලක්ෂණයේ ආදීනම ඔබ අත්දැකලා තියෙනවද? මොනවද ඔබ දැක්ව අත්දැකීම්? ආස්වාදයක් නම් ඔබ විඳින්නේ නැතිනේ. විඳිනවා වට මෙහි ආදීනව අහුවිලා තියෙනවද? මොනවද මේ ආදීනව ඔබට අහුවිලා තින්නේ මේ ධාතු වල? සේන මහත්මයා. සර්වන් සර්ණයි ඔය ඇත්ත වශයෙන්ම ආස්වාදයත් සමගම ආදිමයත් එක්කම එනවා. මොකද ඒක හොඳට කල්පනා කරලා බැලුවොත් තමයි ඒක බලාගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තාම දැන් අපි මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණයම ගත්තාම දැන් ළමෙක් සිනුදු අතක් තියෙන කෙනෙක් මගේ අත අත ගාවොත් මගේ සිතට එනවා සොම්නස. එතකොට ඒ සොම්නසෙන් මම හිතන්නේ මගේ වැරදි පැත්තයි හිතෙන්නේ. මොකද අර ඉස්සෙල්ලා වගේ ධාතුවේ ආස්වාදේ තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මේ ළමයා තමයි මට මේ ආස්වාදේ දෙන්නේ කියලා. මේ ළමයා අත ගන්න හින්දා තමයි මට මේ ආස්වාදේ දෙන්නේ කියලා හිතනවා. අන්න ඒ වැරදි පැත්තට යන නිසා ඒක ආස්වාදේ ආස්වාදයක් විදියට ගන්න නැතුව ඊට ඔබ්බෙන් යන නිසා මම එතෙන්දි බලනවා මේ ළමයාව තියාගන්න. නමුත් ඒ ළමයාට එතන හැමදාම හැමතිස්සෙම ඉන්නේ නැහැ. ටික වෙලාවක් ඉඳලා ළමයා දුවනවා සෙල්ලම් කරන්න. ඉතින් ඒ තමුන්ගේ දරුවා ඒ තමුන්ගේ අත ගන්න වෙලාවේදී තමුන්ට සනීපයක් තිබුණාට ඒ සනීපේ අපිට එතනින් තියාගන්න බෑ. මේ ලෝකෙ කිසිම දෙයක් අපි හොඳට බැලුවොත් මම මගේ ගැන බැලුවොත් මට තියාගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒ තියාගන්න බැරි නිසා මගේ අර වැරදි ආකල්පය නිසා මම මේ අර ධාතුව ඒක ධාතුවේ ආස්වාදයේ තියෙනවා කියලා තීත්‍ය වැරදි ආකල්පය නිසා තමයි මට මේ ඒක ප්‍රශ්නයක්, ඒක ආදීනමක් වෙන්නේ. ඒක විපරිණාමයක් නැත්නම් ඒක වෙනස් වීමක් නිසා මගේ සිතේ අර සොම්නස නැති වෙලා ධොම්නස කියන එක ඇති වෙනවා. ඒතර මේ ධොම්නස ඇති වෙන ඒ ආදීනමේ තමයි ඒ කර්ම ක්‍රියාව ඇලීම නිසා, ඒක ආස්වාදේ ආස්වාදයක් කරේද ගන්න නැතුව නොගැනීම නිසා ඒක අපිට අපි දන්නවා කය සුකරගෙන අපිට සවිඥානික බවක් තිබුණාට මේ කය කියන දේ නිසා තමයි මේ ස්වરૂපේ අපි එකතැනක තියාගෙන ඉන්නේ. ඒකට මේ ස්වરૂපේ ඇතිවන අනිත්‍ය දැන් මේ දිනවල අත්දැකීම සිටිනා වූ අනිත්‍ය විපරිණාමට යන බව ඇතිය. ඒ නිසා මට තියෙනවා නේද ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය ඔබ කාටත් තියෙනවා වෙන්නත් පුළුවන්, තමන් ගැන වෙන්න පුළුවන්, තමන්ගේ දරුවෙක් ගැන වෙන්න පුළුවන්, දෙමාපියන් ගැන වෙන්න පුළුවන්, වෙනත් බාහිර වස්තුවක් නිසා වෙන්න පුළුවන්. අද මේ සූත්‍ර දේශේ කියනවා වගේ ඒ දේ ආදීනව හැටියට ඒවා අනිත්‍ය බව, දුක බව, පෙරලෙන ස්වභාවයක්, විපරිණාම ස්වභාවයක් තියෙන බව පෙනෙනකොට, ඒ විපරිණාම ස්වභාවය ඇති වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. එක ආදීනවක් තියෙනවා. එහෙමනම් මේ සඳහා අපි තියෙන කිසියම් චන්ද්‍රාගයක් තියෙනවා නම් මේ චන්ද්‍රාගයේ දුරු වෙන්න ඕනේ. චන්ද්‍රාගයේ පහ වෙන්න ඕනේ. ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. හිතෙන්ට මාව ගෙනියන්න පුළුවන් විදියට හිතට සමීප වෙන විදියට තව යම් යම් කාරණා ඉස්මතු කරලා දෙන්න කියලා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද මෙතුක බොහෝ දේවල් කතා කරපු දේවල් වුණත් තාමත් ඒ தත්ත්වය අත්ින්දෙලා නිදෙන්න බැරි කමක් ඇතිලා තියෙන නිසා මේ කොහොමද මේ ඒ පටවිය ආපු ධාතු ස්වරූපෙන් එකතුලා තියෙන මේ අභ්‍යන්තර රූපය අභ්‍යන්තර රූපය කියලා මෙතෙන් දැස් ගන්න මේ මමය කියලා ගන්නා වූ රූපය තුළ සිදුවනා වූ විපරිණාමයේ தත්ත්වයන් ඔගේ ආදීනව පෙනෙද්දී නිස්සාරණේ දකින්නේ කොහොමද? මේ සූත්‍ර දේශනා වචන වලින්ම යන්න යන මහත්තයා මේක තියෙනවා ඒ සඳහා කිසියම් චන්ද්‍රාගයක් ඇත්නම් ඒ පහ කරන්න කියලා. කොහොමද ඒ දේ මම කරගන්නේ? තේරුවන් සරණයි. ඇත්තටම චන්ද්‍රාගය පහ කරනවා කියන තැනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියලා තියෙන මේ ඇත්ත ඇති සැටියෙන් දකින කෙනාට තමයි නිබ්බිදාව එහෙමත් නැත්නම් ඒ දේ නොයල්මක් ඇති වෙන්නේ. මේ නොයල්ම හරහා තමයි ඔය නිස්සරණය කියන එක ලැබෙන්නේ. ඒ කියන්නේ ඒයින් ඉවත් වීමක්. يعني අපි දැන් හොඳයි සපයි අර අපි කියන්නේ මේ විපල්ලාසති කල්ලකින් ඉන්නේ. එතකොට මේ විපල්ලාසති තියෙන්නේම ඒ ගැන නිවැරදි අවබෝධයක් නැතිකම. දැන් අපිට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කියනවා මේ පටවි ධාතු කියන එක අනිත්‍යයි. ඔව්. හතරේ ධාතුව කියන එක අනිත්‍යයි දුඛයි විපරිණාම වෙනවා. ඒක තමයි ආදීනව කියන්නේ. ඒ ආදීනවේ දකින්න කෙනා තමයි මේ නිස්සරණය වෙන්නේ කියලා. ඒකෝට ඒ ආදීනවේ දකින්න කෙනාට නැවත නැවතත් මේකට යාමේ තියෙන කියන්නේ මේක හොඳයි සැපයි මත බලව තවදුරටත් පවත්වා ගන්න තියෙන බලාපොරොත්තු කියන එක නැති වෙන්නේ ඒකේ ආදීනවේ දකින්න කෙනාට. ඒ ආදීනවේ කියලා කියන්නේ අර පවත්වා ගන්න බැරි කම. ඒ කියන්නේ අනිත්‍යභාවයේ විපරිණාම භාවය. තමයි දැන් අපිට ඔක ලොง ටර්ම් ගත්තොත් අපිට හොඳට පේනවා දැන් අපේ ශරීරයේ කියන එකේ තියෙන ඒ ගති ටික පේනවා. නමුත් දැන් අපි පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් බලනකොට දැන් අපි යන්නේ අපි ඩවුන් හිල් යනවා කියලා කියන්නේ ඒ කියන්නේ දැන් අපි යන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මරණය පැත්තට තමයි හැමෝම මරණය කරා යන්නේ. නමුත් මේක තුළදී ආස්වාදයෙන් යුතු කාලයක් තියෙන එක තමයි තරුණ කාලේ. තරුණ කාලේ ඉතාමත්ම ආස්වාදජනකයි. ඒ කියන්නේ අපේ නොදැනුවත්කමම නිසාම අපි ආස්වාදයෙන් ඒක ගන්න ගැතියක් තියෙනවා. නමුත් මේ ආස්වාදයේ ගන්න හැටියට ආස්වාදයේ විදිහට ගන්න කෙනෙකුට වුණා වයසට යනකොට නිරන්තරයෙන්ම තේරෙනවා මේ කිසිම දහමක් අහපු නැති කෙනෙක්ගෙන් අහනකොට වයසට යනකොට කොයි විදිහට ඉස්සන්නේ කියලා. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා නේද දරුවත් මහත්තයා? අපි කලින් මතක් කරා සාකච්ඡා මුලදීම මම මතක් කරා කල්යාණ මිත්‍රින්ට අද දවසේදී අපිට මම ආත්මගේ ආරාධනාව මත පූජ්‍යපාද දොරවේ ඥානරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසන විහාරස්ථානයේ වැඩ වාසය කරන සම්බන්ධ වෙයි කියලා උන්වහන්සේට මම අද දවසේ සූත්‍ර දේශනා පිළිබඳව මතක් කිරීමක් කළා. නමුත් උන්වහන්සේ ඉතාමත්ම කාර්යබහුල දවසකයි අද ඉතියේ. ඉතින් මේ වෙලාවේ දැන් අවශ්‍ය පූජාවන් කටයුතු කරලා පමණයි මං හිතන්නේ උන්වහන්සේට සූත්‍ර දේශනාව බලන්න එහෙම ලාවක් ලැබුණා කියලා. ඒකේ නමුත් අපි කතා කරන මාතෘකාව නම් ඉතාමත්ම ගැඹුරු මාතෘකාවකුත් නෙමෙයි. අපි හමුදුනේ ඔබ වහන්සේට ටිකක් කල්‍යාණ මිත්‍රෝගේ සාකච්ඡාවට සවන් දෙනකොට අපිට උපකාරයක් කරන්න පුළුවන් වේවි. කල්‍යාණ මිත්‍රනේ හැමදෙනාම ඉක්මන් ගෞරවතම වෙනුවෙන් මම ඔබ වහන්සේ දෙපා නමද පිළිගන්න අවශ්‍යවන්නාස මේ සාකච්ඡා මණ්ඩපයේට. මම අපි සාකච්ඡාවේදී මුලින් කිව්වා වගේ සාකච්ඡාවේදී ඔබ වහන්සේ මුලකෙස්සෙලා කිව්වා වගේ අද සාකච්ඡාවට ස්වාමීන් වහන්සේ අපිට පේනවා මේ වෙනකොට පර්ත් නුවර, ඇඩ්ලෙඩ් නුවර, ජපානය, සිඩ්නි නුවර, මෙල්බන් නුවර, ස්විස්තරලන්තය, ෆ්‍රාන්සය, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය ආදී රටවල කල්‍යාණ මිත්‍රෝ සම්බන්ධලා ඉන්නවා මට පේනවා. ඉතින් වංශික වගසන් නැස ලෝක විවිධ රටවල කල්‍යාණ මිත්‍ර සම්බන්ධ සාකච්ඡාවක් මේක අපි හැමදාම පවත්වනවා. ඉතින් ඔබ වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාදය අපි තමත්ම අගේකට සල්පන සාහන වහන්සේ සාදු සාදු සාදු සන්නයි අපි සාකච්ඡා යනාට දැන් මම අහන්න. එහෙමයි. එහෙමනම් ඔබ වහන්සේ වද වේලාවකට සවන් දෙමින් ඉන්න සාහන වහන්සේ ඊට පස්සේ ඔබ වහන්සේගෙන් අපි කෙටියෙන් කියන සාහන සද මේ පුබ්බ සූත්‍රයේ සාකච්ඡා කරන්න අපි හමුදුනේ. සෝ පුබ්බ සූත්‍රයේදී සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන සූත්‍රයක්. තථාගතයන් වහන්සේගේ දේශනා කරනවා උන්වහන්සේ බෝධිසත්වයේ උපදී මේ පඨවි ධාතුවේ ආස්වාදයක් ඇති බව අත්දැක්කා. පඨවි ධාතුවේ ආධිනයක් තියෙන බව කල්පනා මෙනෙහි කරා. ඒ වගේම එහි නිස්සරණය මෙනෙහි කරා කියලා. ඒ වගේම ආපෝ ධාතුවේ ආස්වාදයේ ආධිනයේ නිස්සරණය මෙනෙහි කරා කියලා. වායු ධාතුවේ ඒ ආකාරයටම තේජෝ ධාතුවේ ඒ ආකාරයටම කියලා සඳහන් කරනවා. ඉතින් අපි ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙතුවක් වෙලා සාකච්ඡා කරේ කල්ලාණ මිත්‍රව තුළ ඇත්තට මේ ධාතු ගැන කියන්නේ මොකද්ද? මේ ධාතු කියන්නේ දෙයක්ද කෙනෙක්ද? ධාතු කියන්නේ එහෙම දෙයක් නෙවෙයි නේද? ධාතු කියන්නේ කිසියම් ස්වභාවයේ ලක්ෂණයක් නේද? පඨවි කියන්නේ පෘථිවිය කිව්වා ඌ මහා ඝන දෙය නෙවෙයි. මේ පඨවි කියන්නේ කිසියම් ඒ ලක්ෂණයක්, ඒ ඝන ස්වરૂපයක් ලක්ෂණයක්. ඒ වගේම ආපෝ කියන්නේ ඒ ලක්ෂණ ස්වરૂපයක්, ඒ ආදි දේවල් සංවාස. ඒතකොට මේ ඒ ආකාරයේ වූ ඒ ස්වરૂපයන් වලට අපේ ආස්වාදයක්, එහෙනම් ආස්වාදයක් කැමැත්තක් ඇති වෙලා තියෙනවා බව අපි දන්නවාද? අපි මේ අපි ගෙඩිය පිටින් ගත්තම රූප වලට කැමති. ඒක අපි කවුරුත් දන්නවා, කවුරුත් ඒක ගැන කතා කරනවා. නමුත් මේ රූපය ඇත්තව ඒ පඨවි ධාතුමේ ස්වરૂපයටද මේ අපේ කැමැත්ත ඉල්ල තියෙන්නේ? එවන්නම් ඒකේ තියෙනා වූ අර තේජෝමය ගතියට, ඒකේ තියෙන උණුසුම් ගතියටද අපි මේ කැමති වෙලා තියෙන්නේ? ඒ தത്വෙට අපිට පොඩ්ඩක් බැල්ලලා තියෙනවද? ඒ වගේම ඒ தത്വේ තියෙන විපරිණාමයේ අනිත්‍යභාවයේ දුක්ඛභාවයේ අපිට අහුවෙලා තියෙනවද? එතකොට එයින් මිදීම සඳහා නම් අපි මොකද්ද වෙන්න ඕනේ? එයින් මිදීම සඳහා නම් ඒ පටිවිදාසුවක් සඳහා තියෙන චන්ද්‍රාගේ දුර වෙන්න ඕන නේද කියන ආකාරي දේවල් තමයි සවන්වාස මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් ඔබ වහන්සේට කැමති නම් දැම්ම එකතු වෙන්න පුළුවන් අපේ හැමෝටම. ඇත්තටම කුමක්ද මේ දාසු වශයෙන් අපි තේරුම් ගත යුත්තේ කියන්නේ කියලා අපිට කෙටියෙන් පහදලා දීලා එහෙම නැත්නම් කල්ලාන මිතුරන්ට මොයොලයිද සාකච්ඡාවේ ගියාම අහලා ඊට පස්සේ සම්බන්ධ වෙන්නම මොදමයි සවන්වාස සාදු සාදු මම ඔබ වහන්සේකින් ප්‍රශ්නාවෙන් ඉල්ලා සිටිනවා සවන්වාස සාකච්ඡාවේදී ඔබ වහන්සේ කතා කරන අවස්ථාවේදී මයික් එක මියුට් කරලා තියාගන්න කියලා අපි හැමෝටම වාචික දන්නව නේද මියුට් කරගන්න අර එකතු කිරීම ලකුණු මෙහා පැත්තේ මයික් එක වගේ හැදී තියෙන සවන්වාස ඒක එක සැරයක් ක්ලික් කරාන් පස්සේ මැදින් ඉරක් පැටෙනවා එතකොට මේ ඒ ඔබ ඔය පැත්තේ ශබ්ද නැහැ ඇහෙන්නේ නේ එතකොට හොඳයි හොඳයි එහෙනම් මම ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම් සවන්වාසයේ දැන් සම්බන්ධ වෙච්ච නිසා පොඩ්ඩක් කතා කරන්න ඉගෙන හොඳයි තේරුවන් සරණයි යව අපි කතා කරගෙන සිටින්නේ නිස්සරණය කියන එක අවබෝධ කරගන්න කොයි ආකාරයෙන්ද කියලා ගෞරවනීය සවන්වාස වහන්සේගෙන් අවසරයි අපි එතකොට එතන බැලුවේ ඇත්තටම මේ ධාතු වශයෙන් පවතින තැනක කියනවා වර්තමාන කී වගේ මේ සත්ව පුද්ගල භවකින් තොරව කියන මේ ධාතු වශයෙන් ධාතු මාත්‍රයක් පමණක් වෙච්ච මේ දේවල් තුල ඇති නිස්සාරණය ගැන. ඒ කියන්නේ ඇත්තටම ඒකේ අර අපිට කොයි වෙලාවකවත් ධාතු හම්බ වෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. ඒකයි මේ ධාතු මානසිකාරය කියලා අපි විශේෂයෙන්ම මානසිකාර කරලා මේ ධාතු හැටියට අපේ හිත පුරුදු කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ ධාතු වශයෙන් හමු නොවනකොට අපිට සත්පුද්ගල වශයෙන් නැත්තම් දෙයක් යමක් හැටියට හම්බ වෙන තැනදී අපි ගර්ගණ සංඥාවෙන් අරගෙන අපේ ආස්වාදයේ පැත්ත බලනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා ඒ අපිට ලැබෙන ආස්වාදය අපි දන්නවා. ඒ හැබැයි ඒක දැන්නට අපි ඒක මේ ධාතු නිසා එන මේ ආස්වාදයක් කියලා අපිට දැනුමක් නැහැ. අපිට සීතල රස්න වේලාවක දාඩිය දාන වේලාවක සීතල හොල්ලක් නැකට වදිනකොට අපි දන්නවා මේක හුළඟ නිසා අපිට මේ සමීපේ දැනනවායි කියලා අපේ එහෙම අදහසක් තියෙනවා. එහෙම නැති වෙන මේ සුළඟ නැති වෙනකොට දුකක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මෙතන මේ වායෝ ධාතුව නිසා තමයි මේ සොම්නස අපේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ සිදු කියලා කියන්නේ මේ වායෝ ධාතුව නිසා යම් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි මේ ධාතුවට තියෙන ධාතුවේගෙන ආස්වාදය කියලා. ඒකට ආදීනවේ කියන්නේ ඒ ආස්වාදේ නැති වෙන එකත් ආදීනවයක්. ඒ කියන්නේ මේ වෙලාවෙන් අපිට දුකක් එනවා. අපි ෆෑන් එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට දාඩිය දාගන්නකොට හදිස්සියේ පවර් කට් එකක් ආවොත් ඒක වැඩ කරේ නැත්නම් අපිට දුකක් එනවා. ඒක පැත්තක්. ඒක තමයි මේ අපි කැමති ඒ වෙලාවෙ නොලබෙන හින්දා ඒක දුකක් එනවා. ඒ වගේම මේකේ ඇත්ත සත්‍ය දැනගන්නකොට ඔකේ තවත් පැත්තක් තමයි අපිට මෙතන මේ හැටියට විස්තර වුන් නැතුවට ඒ ඇලීම නිසා යම්කිසි විදිහකට ඒ ඇලීමක් වෙනවා නම් ඒ ඇලීම නිසා අපේ භවයන් සකස් කර ගැනීම සිද්ධ වෙනවා. ඒක නම් විශේෂයෙන් මෙතන සඳහන් කළා නෑ. ආදීනවේ හැටියට දක්වලා තියෙන එකේ අනිත්‍යයි දුක්ඛය මේ කියන විපරණාම කියන ගතියයි පෙන්වලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙමුත් අපේ ඒ ඇලීම කියන්නේම අපේ සංසාර ගමන තවදුරටත් දීර්ඝ කර ගැනීමක් හැටියටත් තියෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ මේ ධාතුව නිසා. අපිට ඒක තේරෙන්නේ. ඉතින් ඒකයි ධාතු මානසිකාරය වගේ දෙයක් මෙනෙහි කරනකොට තේරෙනවා මේක ධාතුවේ ක්‍රියාකාරීත්වයක් හැටියට හඳුන ගන්නකොට ඒකේ ක්‍රියාකාරීත්වය දැනගන්නවා. නමුත් ඒකේ තියෙන අනිත්‍ය ගතියක් දැනගන්නවා. ඒකේ අනිත්‍ය ගතියක් දැනගන්නවා. ඒ වගේම මේ විපරණාම වෙනස් වෙන ගතියක් දැනගන්නවා. එහෙම තැනකදී අපේ හිත ඒ පිළිබඳව ප්‍රාර්ථනා කිරීම, ඇලීම් ආදීන් තොරව ඒ ඉන්න කියන්නේ එතන පවතින දෙයට මූල දීමේ මානසිකත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ඒක තමයි හේතු වෙන්නේ නිස්සරණේ කියන එකට කියලා තමයි දැනට හිතෙන්නේ. ඉතින් මම කැමති පද්මශ්‍රී මහත්මියට යමු වෙලා තව ටිකක් අපිට ඒ පිළිබඳව මේ විශේෂයෙන්ම මේ නිස්සරණේ පිළිබඳව කරුණු ටිකක් දැනගන්න පද්මශ්‍රී මහත්මිය පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි අවසරයි හම්දුනේ. අතෙම මේක තව ටික මම තේරුම් ගත තැනකින් මම විස්තර කරන්න උත්සාහ කරන්නම්. මේ එතෙම අර අපි අහලා තියෙන කතාව මම හිතන්නේ අර අලියේ අන්දරතු කාපු කතාව. අලියා අන්දරතු කනකොට අන්දරතු වල කටු කටේ ඇනිලා ලේ එනකොට ඒ ලේ රස දැනෙනවා. ඉතින් අලියා හිතනවා මේ අන්දර කටු වල රා තමයි මේ කියලා. තව තවත් අන්දර කටු කනවලු. අනේ ඔය කතාව මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මෙතනදි මේ ධාතුවේ ඇති ධාතුවෙන් උපදින සොම්නසක් නැහැ. නමුත් ධාතුව නිසා අපේ විඥානය අපේ හිතේ අපි තමයි මේ සොම්නසක් ඇති කරගන්නේ, ආශ්‍රාදයක් ඇති කරගන්නේ ධාතුව නිසා. ඉතින් ධාතුව නිසා අපි වැරදියට මේක තේරුම් අරගන්නවා. නමුත් ධාතුව වෙනස් වෙනකොට ධාතුනානත්ය නිසා සංඥානානත්යක් ඇවිල්ලා අපේ චන්දනානත්යක් එනකොට අපි ධාතුව නිසා මේකේ ඒ සොම්නස අපෙන් ඈත් වෙනවා. මොකද අපි අම්මා යම් ගතියකට ආස්වාද කෙරුවා නම් අපේ හිත ඒ හිතන ක්‍රමය වෙනස් වෙනවා. ධාතු වෙන ධාතුයේ තත්ත්වය වෙනස් වෙනකොට එතකොට මේ හිතේ ඒක වෙන්නේ. එතකොට ඒකේ කිසිම සුදුසු කමක් නැහැ ආසාදෙල් ලබන්න කියන තත්ත්වයට නිස්සරණයකට ඒකෙන් වැඩ නැති බවට හිතපත් කරගන්නවා. අනේ එතනයි එතන නිස්සරණේ. මෙන්න මේ ආකාරයට තමයි අත්‍යම රයිසල සේන මහත්ය අර්ථ දක්වපු විදිහට බොහොම කිට්ටුවෙන් ඒ වගේ තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න ඒ තරම් තමයි අපිට අවසරයි ස්වාමීන් වහන්සේ වාසයට යොමු වෙන්න අපිට පොඩ්ඩක් මේ ධාතු දලවත් මහත්මයා මතක් කරා වගේ මේ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න දලවත් මහත්මයා ඔබට යොමු වෙන ඔබතුමාට යොමු වෙන ස්වාමීන් වහන්සේ යොමු වෙන කලින් එක් පොඩි පැහැදිලි කිරීමක් කළා ස්වාමීන් වහන්සේ යොමු වෙන කියලා යෝජනා කරන දලවත් මහත්මයා හොඳයි බොහොම පිං හොඳයි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට අපි කලින් සඳහන් කළා ස්වාමීන් වහන්සේ අපි විවිධ මට්ටම් වල අවබෝධයන් තියෙන අපි මුන්ට දැකපු නැති කල්යනා මිත්‍ර පිටක් කතා කරන ස්වාමීන් වහන්සේ ඉතින් සමහර අය යම් යම් දේවල් ගැඹුරු මට්ටමක කතා කරනවා සමහර අය එහෙම නැහැ. ඉතින් ඉන්සා අපිට මේකේ මේ එක පළයක් කියලා එහෙම නැහැ ස්වාමීන් වහන්සේ විවිධ මට්ටම් වල අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් අවස්ථාවල මටම හිතෙන අසාරණවත් සමහරලාට අපි ඉහළ තලයකට යන්න වගේ දේවල් කතා කරනවා. නමුත් එසේ නමුත් මේ ෆන්ඩමෙන්ටල් මූලික දේ අපිට මග හැරලාද කියලා හිතෙනවා. ඉතින් අද අපි මත අදාල් නැති වෙන්න පුළුවන්. නමුත් අද ඔබවන්සේගේ පන්සලට අපි වැඩුණ අපි යන වෙලාව ඔබවන්සලා හිටියේ නැහැ. ඉතින් අපි දෙතුන් දෙනා අයියා මම පන්සලේ මැත්තේ විහාරේ සයිතිස්රාට ගිහිල්ලා ඒක පවුන වෙලා මේ බුද්ධානුන් සතිය වැළුවා. ඉතිවිසෝ ගාතාව 108 වහලක් තනිය ඔබතුන් දෙනා මේ ජයන කරා. ඉතින් ඒ විතරම සරල පොඩි දේවල්. ඉතින් ඒ වගේ දේවල් මිස් වෙනවා කියන එකන අපිට මේ සමාන ගැඹුරු පැත්තට යන කතා කරන තුල මම දැන් දන්න මේ කතාවට අදාළ නැහැ. ඒ නිසා මම කියන්නේදී අපි මේ විවිධ මට්ටම් වල විවිධ විදිහට යන අය පිළිසක් ඉන්න ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් මේ ඕනම තැනකින් මේ සාකච්ඡාවට එකතු වෙන්න අපි හමුදුනේ. හිතන්නේ පමහ ලොකු මට්ටමකට මේ සාකච්ඡා කරනවා කියලා. ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි හමුදුනේ මොකද්ද මේ ධාතුව කියලා කියන්නේ? අපි පටවි ධාතුව කියලා අහලා තියෙනවා. රූප ධාතුව කියලා අහලා තියෙනවා. මොකද්ද මේ ධාතුව කියන්නේ? ධාතු කියන්නේ ඒතර අපි කාම ධාතුව කියලා තවත් වචනකින් වෙන තැනකදී කාම ධාතුව ගැන කතා කරනවා. ධාතු කියන වචනේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ධර්මයේ කතා කරනකොට කොතනින්ද මේ ධාතුව කියන්නේ විවිධ තැන්වල විවිධ විදිහට ඇති අපිට ඒ පිළිබඳ කිසියම් ආලෝකයක් ලැබෙන නිසා නැත්නම් මේ ධාතුව කියන වචනේ අපි කොහොමද හැම දිනාටම තේරුම් සරණයි මේ විශේෂයෙන් ඉතින් මේ දැන් අභිධර්මයේ කතා කරනකොට ධාතු කොටස් පිළිබඳ යෝගි දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා අභිධර්ම අදාරනකොට ඒදි දැන් කියන කැහනව නේද ඇහෙනවද? ඔව් ස්ටෝයිනවා හොඳින් ඇහෙනවා හොඳින් ඇහෙනවා ඒකවත් අතෝද එහෙදී අපිට පැහැදිලි වෙන එකක් තමයි. මොකද දැන් අපි හේනු ප්‍රාණ සම්දිවනායක හරංගේ අභිධර්මයේ පොතේ හැටියට ගත්තාම දැන් ධාතු පිළිබඳ ධර්මයේ අවස්ථා කිහිපයක දේශනා කරනවා. ඉතින් ඒක දැන් ඒකෙදී අටවිසි රූප අභිධර්මයේ තියෙන මේ අටවිසි රූපනේ ඒ රූපවල එක කොටසක් ඒවා ඒ 28 තුරට ඒවා සාකච්ඡා කරනකොට භූත රූප හතර හරහා තමයි ඒක විස්ලේෂණය වෙන්නේ. එතකොට පටිඝ ධාතු, අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු පිළිබඳ ඒ භූත රූප හතර හැටියට සැලකනකොට ඒව සාමාන්‍ය ලෝකයේ සලකන ආකාරයේ එක විදිහක්. එතකොට අභිධර්මයේ ගත්තාම ඒ පිළිබඳ දැක්කන ක්‍රමය තව විදිහක්. ඊළඟට දැන් සූත්‍ර පිටකයේ තියෙනවා මේ ධාතු විභංග ආදි සූත්‍රවල ඒවායේ සාමාන්‍යයෙන් ඒ පිළිබඳ සලකන විදිහ නිකම් මේ ඕදාරී ක්‍රමයක තමයි ඒ පිළිබඳ දේශනා කරලා තියෙන්නේ. එතකොට වෙනත් මේ තැන්වල ගත්තාම තව ආකාරයක්. ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් අපි මේ ධාතු කොටස් වල තියෙන ස්වභාවයේ මේ සැකසීම ගන්නාම දැන් මේ විශ්වය හැම දෙයක්ම ගොඩනගෙන කොට මේ සතරාකාරයේ සතර භූතයන්ගේ සම්බන්ධයත් එක්ක තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ධර්ම තුල දැන් අපිට බුදුහාමුදුරුවෝ බොහෝ වෙලාවට උගන්වපු දෙයක් තමයි නිරතුරුව මේ ස්වභාවයන් දැන් අපි ඒවා ඕලාරික විදිහට දැන් ඒ ධාතු කොටස් වල තියෙන හැම ඒකේ තියෙන ස්වභාවය කියන්නේ ඒකේ තියෙන අනිත්‍ය తত্ত্বය ඒකේ වෙනස් වෙන ස්වභාවය අපි ඒක අඳුර ගන්නවා. ඒක අඳුරගන්නේ නැතුව අපිට ඒ ඒවා පිළිබඳ සිතිවිලි ගොඩනැගීමත් එක්කනේ මේ හැම ගැටලුවක්ම වෙන්නේ නේද? අපිට ගොඩක් ප්‍රශ්න ඇති වෙන ඒකත් එක්කනේ ඇහෙනවා නේද කියන එක. හලෝ ඒගොල්ලන්ට මොන හරි යන අතර තියෙනවා නම් ඒ ඔව්ද එහෙම කියන නැත්නම් මම දන්නේ නැහැ නේද කියලා. ඉතින් ඒ නිසා ඒ විදිහ තමයි ඒවා ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගෙන ස්වභාවයත් තේන් ගත්තාම අපෙන් අපි හැමතිස්සෙම දැන් ඔය මේ දේවල් අපි දෙගින් දෙකට අපි මේ දේවල් අල්ලා ගැනීමත් එක්ක දැන් මේව සැකසලා තියෙන හැටි ගොඩනගිලා තියෙන ආකාරයේ ඒවත් තියෙන අපි බැඳීම. එතකොට මේ හැම දෙයකම තිබෙන්නේ ප්‍රධානයෙන් ගත්තාම හැකිරෙන පින්වල වෙනස් වෙන ස්වභාවයන්නේ. දැන් ඔය ධාතු කොටස් අපි කොහොම කතා කළත් ඒක අවසානය මොකද්ද? අවසානය අනිත්‍යයි නේද ඒවා? ඇහෙන්නේ නැද්ද? එහෙම ශාන්ත අවසාන අන්තිමයි. ඒක අනිත්‍යයි. ඒතකොට අපිට දැන් මේකේදී අවබෝධ කරගන්න ඕන ඒක තමයි වැදගත්ම දේ. දැන් මේ දේවල් තුල තියෙන මේ ස්වභාවයන් දැන් අපි මේ ඔයගොල්ලෝ දැන් කච්චිම කතා කරපු දේවල් තුල තියෙනවා ප්‍රධාන හරය ගත්තාම තියෙන මේ හැම දෙයකින්ම අපිට පේනවා මේ සියල්ලම අනිත්‍යයි කියන එක. ඒ අනිත්‍ය ස්වභාවයේ මේ ධාතු කරස්තර අපි දකින්න ඕනේ. ඒක අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තොත් තමයි එතකොට මේ මම කියන කෙනා කීගත්තාම ගව වශයෙන් ගත්තාම විශ්වයේ තියෙන හැම දෙයකම ඒ ස්වභාවයන් ඔක්කොම එකකට එකක් වශයෙන් ඔක්කොම වෙනස් වෙනවා කියන ස්වභාවය. අනික දැන් නිකන් ධාතු හැටියට දැන් ඔය අභිධර්ම හැටියට කතා කරනකොට ඒකෙදි ඒ පිළිබඳව කොහොමද ධාතු කියන කොටස් පිළිබඳව අභිධර්මයේ සාමාන්‍ය තිර විග්‍රහයේදී ඒ පිළිබඳව දක්වලා තියෙන කාරණා ටිකක් මම ඊළඟට කියන්න. දැන් මම කියපු දේවල් ටික පොඩ්ඩක් හිතලා තව මොන හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න ඊට පස්සෙ මම ඊට එහා මොන හරි කතා කරන්න. එහෙනම් පෙරවන් සන්න එහෙනම් පෙරවන් සන්න සෝමි බොහොම හොඳයි සෝමි. අපි මේ පැත්තට ගෙනියන්න අපි හැමෝටම අපි දැන් මේ පැත්තෙන් කොහොමද ඒවා තේරුම් ගන්න ඕනත් කියලා සන්නස ගුවන්ස දැන් පැදිකල් දෙන්න ටික හොඳින් තේරෙනවා සන්නස. අපි මම එකෙන් පොඩ්ඩක් සාකච්ඡා වෙ හිටියොත් වංශික දේශනා කළා. දැන් අපි මේ අපිට මුල ගැහෙන හැමදේම ඒ ආදීනමේ දුක අපි දකින්න ඕනේ කියලා සොයනාස අපි මේ සූත්‍ර දේශනාවේදී අර පටිවි ධාතුවේ ඒ අනිත්‍ය මේ බෝධිසත්වවදී මොනවාසි දැක්කයි කියලා කියනවා. පටිවි ධාතුවේ තියෙන දුක දැක්කයි කියලා කියනවා. ඒ විදිහට දැකීමක් බවට අපේ මානසිකාරයක් කොහොමද සොයනාස වඩවන්නේ? කියන්නේ ඒ කියන්නේ ඝනව මා ඉස්සරහා ඇති දෙයක ආදීනවේ මට දකින්න පුළුවන් කියලා දැන් හිතුවොත්, ඒ කියන්නේ අපි ගත්තොත් මගේම අතපය මේ පොඩි තරුණ කාලේ තිබ්බා වගේ නෙමෙයි වැරහිලා තියෙන විදිය මට පේනවා. ඉතින් ඒ පිළිබඳව මට පේනවා. ඒ කියන්නේ දුකත් පේනවා මට. ඒක පේනවා. නමුත් මේකේ මේ පටවි ස්වරූපයේ මේක පටවි ආපෝතේ යෝවාය වලින් හදිච්ච දෙයක්ය. මේ පටවි ස්වරූපයේ දැන් විපරණාමයට පත් වෙලා තියෙනවා කියන තත්වයට මනසිකාරය වැඩි විය යුතුද, වඩනෝ නම් කොහොමද කරන්නේ කියලා මට හිතෙනවා වැඩි විය යුතුයි කියලා සවන්වාසි. මොකද මේ අපි දැන් රූප වෙන වෙනම ගත්තොත් මාවට රූප කෙලකොටියක් තියෙනවනේ. මේ එක එක රූප පිළිබඳව මෙනෙහි කළා මට මේ රූප ටික කතා වෙන ගියොත් පුදුම කාලයක් යාවි. එහෙම නැතු මේ ඉතින් මෙහෙමයි. දැන් අපි ඔය අපේ හතර වෙනස් වශයෙන් අරගෙන ගත්තාම ඒකේ එක එක දේවල් තුළ එහාට එහාට මේ දැන් ගොඩාක් දේවල් එහාට යන්න පුළුවන්. නමුත් ඒක ඒ තුළ අපිට තියෙන්නේ වැදගත් දේ තමයි ඒ ගැන අපි දැනුවත් වෙනවා. නමුත් ඒකේ තුල අපිට දැන් මේ තියෙන ස්වභාවය දැන් අපිට දැන් අපි දැන් ගොඩනගිලා ගත්තොත් එහෙම ගෙදර ගත්තොත් ඕගොල්ලන් ගියේ දැන් හදනකොට ඒකේ තුල මේ ලක්ෂණ තියෙනවනේ. එතෙන් දැන් ඒක ස්වභාවිකව පාරණ වෙනවා. කිල්ටි වේගෙන යනකොට ඒකේ තියෙන ශක්තිය අඩු වේගෙන යනකොට ඒක දිවීමනේ. ඒතකොට මේ ධාතු කරස් වල එන්නෙන්න වැඩිම නෙමෙයි එන්නෙන්න වෙන්නේ මොකද්ද අවසානේ දිවීමද නේද? එතන ඒ ස්වභාවයෙන් ඒක තමයි වෙනස් වෙන. දැන් ඔබ අභිධර්මයේ කියන්නේ ඒ ස්වභාවයෙන් හැමදෙස්සෙම මේ පටිඝ ධාතුව කරකස බව ලක්ෂණ කොට තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ නිසාම පටිඝ ධාතුවේ ලක්ෂණය තමයි පටිඝ ධාතුවේ ඒ ලක්ෂණ ඇති ගෞරවයක් හැටියට තමයි හඳුන්වන්නේ. එතන ඒ ස්වභාවය ඒ ද්‍රව්‍ය හැම දෙයකම එකක් හැටියට ගත්තොත් එහෙම. එතකොට පෘථිවිය ධාතු දෙකකයි මේ දෙකක් හැටියට ගන්න බැහැ කියලා තමයි අපි ධර්ම උගන්වන්නේ. පෘථිවිය ධාතු දෙකක් හැටියට ගන්න බැහැ කියලා කියනවනේ පැහැදිලිව. එනස්සේ එහෙම ගන්න ගියොත් ගන්න බැහැ කියලා. ඒකේ මොකද සාන්ත අපිට පොඩ්ඩක් ඒකෙන් පැහැදිලි කරලා දෙන්න. අපි ධර්ම හැටියට දැන් පෘථිවිය කියන එක ගත්තොත් එහෙනම් ඒක ධාතු කොටස් දෙකක් හැටියෙන්නේ නෙමෙයි. ඒක පෘථිවි ගතිය හැටියට ගත්තොත් ඒකේ පෘථිවි ධාතු දෙකකයි කියන ගන්න එපයි කියලා තමයි මේ දැන් වේරුපානායක හඳුන්වන්නේ මේ අභිධර්ම එකේ තියෙන්නේ. ඉතින් එතකොට එහෙම දෙකක් හැටියට ගන්න. ඒ කියන්නේ ඒක මේ පතේ කියන ස්වභාවය දෙකක් හැටියට ගන්න ඒක එකක් හැටියට රහින්න කියලා. ඉතින් මේ විදිහට තමයි ඒක විග්‍රහ කරලා දෙන්නේ. අපි දැන් අපි ශරීරය දිහා බලුවාම ඇත්තටම දැන් මේ කොටස්තර ස්වභාවය තමයි මට හැංගෙන එක මම කියන්නේ. දැන් අපි මේ ශරීරයේ හැටියට ගන්නහම පොදුවේ මේක ජරාවටපත් වෙන එක ව්‍යාධියටපත් වෙන එක ලෙඩටපත් වෙන මේක එන්න වෙනස් වෙනවා කියන ස්වභාවයට යනකොට අපි ඒක වෙනස් වෙනස් වශයෙන් මේක වුණ පටිවිදා ගතිය නැති වුණා ඊළඟ මේක ආපෝ ගතිය නැති වුණා මේක තේජෝ ගතිය නැති වුණා ඒ විදිහට වෙන් වෙන වශයෙන් මේ ගන්න ගියොත් එහෙම අපිට ඒක බාධා එකපාරම වෙන් වශයෙන් ඒක හඳුර ගන්න බැහැ. මොකද මේ ලක්ෂණ ඔක්කොම එකකට එකක් සාපේක්ෂයි. මේ එකකට සාපේක්ෂ නිසා ඒ ඔක්කොම ටික එකටනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට එකක් වෙන් වෙලා එකක් නැතුව අනිත් එක පවතින්නේ නැහැ. මේ මේවා එකින් එකක් වෙනකොට අනිත් එකත් ඒකට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ ස්වභාවයට තමයි යන්නේ. මොකද මේ හතරම එකම විදිහට පවතිනවා කියන එක තමයි අභිධර්මයේ ගොඩක් කරාට පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කිය ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ ස්වභාවයන් අපි වෙන්වෙන් වශයෙන් කතා කරා නම් මේවා වෙන්වෙන් වශයෙන් අපේ ශරීරයෙන් එකක් නැති වෙලා එහෙම යන්නේ නැහැ. මොකද මේ සියල්ලම නිරුද්ධ වීමේදී මේ ස්වභාවයෙන් එහෙමම වෙනස් වෙලා යනවා ඊට පස්සේ. පැහැදිලිද මම කියපු එක? එහෙමයි අපේ හැමදුනේ. සයන්වසේ මම ඉතින් තව ප්‍රශ්නයක් විදිහට අහන්න අපේ හැමදුනේ. දැන් අර මම කලින් කිව් දෙයටත් එක සම්බන්ධ කළා. දැන් මේ අපි මේ සංඥා වශයෙන් අපි හැමදුනේ. ඒතර මේ හැමදේම ගන්නෙ ඉස්සරහ දැන් කම්පියුටර් තියෙනවා. ඉතින් කම්පියුටර් සංඥාව ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකේ සංඥාව මේ අයියා මෙතන ඉච්ච දැන් නැහැ මේ සංඥාව. ඉතින් මේ ඔක්කොම සංඥාව ඉතින් මේ ටික ඔක්කොම සංඥා හැටියට මට දැන් විවිධ සංඥා විවිධ දේවල් නානත් සංඥා. ඒතර මේ නානත් සංඥාත් එක්ක මේ ගැටි ඉන්නකොට මනස හැමතැනම දැන් නානත් සංඥා නෙකින් සංඥා වැඩි. මේ සංඥා ටික එක්තෙන් කරගන්න මේ පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මේ මම මේ සියල්ලේම ඇති පටවි ස්වරූපයේ එත මේක ගිනාවොත් එන්නේ මේ සියල්ලේම මේ පටවි කියලා අර පසකට මාසික එක දේශනාවක තියෙන ස්වාමීන් වහන්සේ මේ රබාට අදපු රබාට ඕකට බුදුහාඳු කියන්නේ අපි දැක්ක දේ දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං කියලා බුදුහාඳු පෙන්වන්නේ. අපි යවන් දැන්කහම මේ දැක්ක දේ දැක්ක පමණින් විතරයි අපි ඒක එතනින් එහා එක අල්ලගෙන මෙහෙම කියලා යන්න ගියොත් එහෙනම් ඒක ලොකු ගැල්ලුවක් කියලා බුදුහාඳු. ඒ නිසා ඒක බුදුහාඳු දේශනාක දාර්ශීය හාඳුන්තනේ. ඒක දාර්ශීය හාඳුන්ත පෙන්නා එකින් එකට ඒව අල්ලගෙන යන්න ගියොත් එහෙනම් අපි ඒක නිකන් අනව මහා විශාල සාගරයක් මැද ගිහිල්ලා අපි නිකන් එහෙට මෙහෙට අතරමං වෙන පිරිසක් වෙනවා. ඒ නිසා අපි දකින්න ස්වභාවය තුළ අඳුර ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි එකින් එහාට හැටනකොට අපේ දැනුම වැඩි වෙනවා. නමුත් අපි අවශ්‍ය කරන මේ අනිත් පැත්තෙන් සිත යන්න ඕන පැත්තට වඩා අපි දැනුම පැත්තෙන් ගිහිල්ලා අපි වෙනම පැත්තෙන් ඒක යනවා. නමුත් මේ ස්වභාවය පොදු එකක් හැටියට ගත්තාම අපි වෙන වෙන වශයෙන් ගත්තාම මේක මේ ස්වභාවය සහ මේක මෙහෙමයි කියන එක. දැන් ඇත්තටම දැන් අපි දැන් මේ ස්වභාවයෙන් ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ බණ දහම අහනවා, කියවනවා, සාකච්ඡා කරනකොට මේ අහු වෙනවා. ඒතර අහු වෙනකොට හොඳම දේ තමයි මේ දේවල් වල සමස්තයක් හැටියට එකක් හැටියට දැන් මොකද බුදුහාමුදුරුවෝ ගොඩක් කාරණා පෙන්නුවේ. මේ දේවල් දැන් අපිට දැන් මේ හැමදේම පසුකාලීනව විස්තර කරලා සකස් කරලා තියෙනවා. අපි ඒ කියනකොට අපිට හිතෙනවා මේකෙන් ගියොත් මෙහෙමයි, මේකෙන් ගියොත් මෙහෙමයි කියන එක. නමුත් සමත්යක් හැටියට මේ මම අවබෝධ කරගෙන තියෙන හැන්න මේ සියල්ල අපි පොදුවේ දකින ලක්ෂණය තමයි. මේ සියල්ලංගේම වෙනස් වීම මුල් කරගෙන තමයි මේ සියල්ල පවතින්නේ. ඒ වෙනස් වීම මුල් කරනවා කියන එක සංඥා වශයෙන් අපි යමක් දිහා බලලා ඒක සංඥා හැටියට අල්ලගන්න කියන ගැටලුව තියෙනවා. අපි නොසිරු කම්පීලේ තිබුණා කියලා අපිට ඒ ගැටලුවක් එන්නේ. අපි ඒක අල්ලගත්තේ නැත්නම් ඒක දැක්කා ඉච්චරයි. දිත්තේ දිත්ත මන්තා. අපි යමක් ඇහුවා හබුදේ ඉච්චරයි. ඒක අපි ගත්තොත් තමයි එතන සංඥා ගොඩනැගෙන්නේ. එතන එහා එක දිගින් දිගට අල්ලගෙන යන්නේ. ඊළඟට තව පිළියක් ඇහුව මේ බැලුවොත් අපි ඒ විදිහට මේවා ගොඩනැගෙන්නේ. ඉතින් ඒ ස්වභාවයට හොඳම දේ තමයි අපි ඒ දේ අපි අල්ලගන්නේ නැතුව ඒක සංඥාවකදී ගන්න නැති වුණොත් එහෙම අපිට මේ වැඩේ ගොඩක් පහසු වෙනවා. ඒ දෙයක තමයි වැදගත්ම තැන වෙන්නේ. මේ බුදුහාම එහෙම තමයි අපිට ඒක දකින්නත් පින්නේ. ඉතින් දැන් තමයි දැන් ওই කාරණා ටික බල්ල දැන් ඉස්සෙල්ලා ආයේ ඒකට අදහස් සාකච්ඡා කරන්න ඊට පස්සේ ආයේ මොන හරි කතා කරමුද? එහෙමයි අපි හැමදේ සාදු සාදාන එක වල පින් සමන්නාස. හොඳයි මම නැවතත් කැමති ගෞරවයෙන් ලොකුමෙන් පදිසි මාතයල. පදිසි මාත්මයා මේ මේ එක් කල් ගෞරවණීය සයන්වාසි පෙන්වන්න කළ දීපු කාරණාවන් නොත් සම්බන්ධ කරලා ඔබතුමාට අපි ගේන්න පුළුවන් දත්ත දේශනාවට සම්බන්ධව කොහොමද මේ ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව යම් තැන්වල අපිට කියලා දෙනවා මේ නොයෙකුත් කාම සංඥාවන්ගෙන් ශුන්‍ය වෙන හැටි. ඒ අර එකතන කියලා දෙන අර අරන් සංඥාවට හිත තියලා අනිකුත් කාම සංඥාවකින් ශුන්‍ය වෙන හැටි කියලා දෙනවා. ඒගවට අරන් සංඥාවක් කාම සංඥාවක් ඒකට හිත තබලා අනිත් කාම සංඥාවකින් ශුන්‍ය වෙන හැටි කිව්වා. පටවි සංඥාවට හිත තියලා සියලුම කාම සංඥාවන්ගෙන් ශුන්‍ය වෙන හැටි කියලා දෙනවා. අර රූප සංඥා නාන සංඥා සමතික්කමා රූප සංඥා මට මතක නැහැ ගතව අකසනච්චයෙන් සම්බන්ධන ගතා. ඉතින් ඔය ආකාරයේ දේවල් තියෙනවා. ඉතින් අපි කොහොමද මේ පන්සිල් මාත්මයා අපි ගෞරවනීය ස්වාමීන් පෙන්නුම් කර දුන්නා වගේ මේ අපි කෙරේ ඇති නොයෙකුත් සංඥා වලින් ඇති රූපත් සමග නොගැටි නොබැඳි ශුන්්‍යතාවයකට හිත ගේන්නේ කොහොමද? තෙරුවන් සරණයි සියලු දෙනාටම. පද්මසිරි මහත්තයා නෙවෙයි. එතකොට දැන් ඒ දලුවත් මහත්තයා ගන්න සූත්‍රය නම් මට ඇත්තටම මතක නෑ. මට මෙහෙම දෙයක් මතක් වෙන හරියටම ඒකත් හරියටම මතක නෑ. අර ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් අපේ තුල ගොඩ නැගෙනවා. එතකොට සංඥා නානත්වය නිසා ඡන්ද නානත්වයක්. ඒ කියන්නේ ඇත්තටම අර මේ අපි පටන් ගත්ත දැන ඉඳන් ගත්තා මේ ධාතුන් එක එක විදිහට සකස් වෙලා තියෙනකොට ඒ අපිට ඇති වෙන සංඥාවක් වෙනස්. එතකොට ඒ එක එක සංඥාවට අනුව තමයි අපිට ඡන්ද නානත්වය කියලා දෙන්නේ. ඊට පස්සේ ඒක පිළිවෙලකට යනවා. ජයන්ත මහත්තයාට එන්න මතක දන්නේ සූත්‍රය. ඊට පස්සේ අපි ඊට පස්සේ ඒක හොයගෙන යනවා. ඊට පස්සේ පරේෂණ නානත්වය පරිදාහයි කියලා මෙන්න මේ විදිහට කෙළවරට යනවා. එතකොට ඒ දැන් ওই දලුවත් මහත්තයා අන්තිමට කිව්වා වගේ සූත්‍රය ගන්නකොට තව තැනක තථාගතයන් වහන්සේ කියලා තියෙනවා මහණෙනි මේ කඳු ගොඩැලි ඒ විදිහට දකින්න නැතුව එකම පටවි සංඥාවෙන් මේ හැම දෙයක්ම දිහා බලන්න පුරුදු කරන්න කියලා ඇත්තටම මේ පුහුණුවක් වගේ කරන්න කියලා වගේ තමයි කියන්නේ. ඇත්තටම මේ ධාතු නානත්වය නිසා ඇති වෙන සංඥාවන්ගේ නානත්වය නිසා තමයි මේ එක එක දේවල් වලට අපි එක එක විදිහට ඇලෙන්නේ. නමුත් අපි මේ පුහුණුව කරන්න ඕනේ. මේක දකින වෙලාවට අපි මේ විදිහට හිත පුහුණු කරනකොට කවදා හරි දවසක් එනවා එළියේ නෙවෙයි මේක තියෙන්නේ ඇතුලේ කියන එක. අර එදා සේන මහත්මයා දැන් කිව්වා වගේ කවදා හරි දවසක මේ මෙතනට එන්න ඕනේ. එනකන් මේ සංඥාවල් මේ ධාතු වලට අපි රැවටිලා යනවා. ධාතු වලට නෙවෙයි අපි මේ දකින විවිධ සංඥාවන් වලට පැටලිලා යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ දැනට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මානෙල් මහත්මිය. මේ හොඳයි. අපි එතනින් තවත් එක සාකච්ඡා ඉස්සර ගෙන යන මම කැමති ගෞරවයෙන් චිත්‍ර රාජවස් මහත්මිය අපේ කැනඩාවෙන් සම්බන්ධ වෙන කල්ලාන මිත්‍රට යොමු වෙන්න. චිත්‍ර මහත්මිය අද ඔබතුම උකට ස්වයන්වහන්සේ අලුතෙන් සම්බන්ධ වෙනින්ද මම නම ගමත් සමගම කියනවා. චිත්‍ර මහත්මිය කැනඩාවෙන් ඉස්සර සම්බන්ධ වෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වල මානෙල් මහත්මිය මම චිත්‍ර මහත්මිය. අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තටම මම හිතන්නේ මානෙල් මහත්මියත් ඇත්තටම කීප දෙනෙක්ම ඒ සම්බන්ධව අපි දැනුවත් කරා. මේ දැනුවත් කරපු දේ අපි දැකීමේ උත්සාහයක යෙදෙන්න ඕන කියන එකයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ මොකද තථාගතයන් වහන්සේ ආනාපාන සති භාවනාව කරනකොට ඒ දැන් මානල් මහත්මිය කියපු එක ඒක භාවනාව තුළින් ඇත්තටම දැකපු ආකාරය හුඟක් වෙලාවට අහන්න ලැබිලා තියෙනවා මේ භාවනා වැඩසටහන් වලදී. මේ ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. මොකද මේ ආනාපාන සති භාවනාව කරනකොට ඒ රූපයේ ස්වභාවය, මේ රූපය කියන එක හටගන්නේ කොතනද කියන එක, දැන් අර ධාතු නානත්වය නිසා සංඥා නානත්වය කියන ඒ කොටස අපි ගත්තොත් ඇත්තටම මේ අපි ධාතු දකින්නේ නැති තැන මේ අපිට ධාතු වශයෙන් පේන්නේ නැහැ. නමුත් අපි මේ ශරීරයේ මේ හමත් එක්ක ස්පර්ශයත් එක්ක අපි හදාගන්න සංඥාව උඩ ඒ මොකද දැන් ඒ ධාතු වශයෙන් නොදකින නිසා දැන් හුස්ම කියන එක අපි ඒක වදිනකොටම අපි ඒක ගන්නවා මේක හුස්ම කියලා ඒකට නමක් දෙනවා සංඥාවකින් හඳුන ගැනීම කියන්නේ හඳුන ගැනීමක් වුණාම ඊට පස්සේ මොකද වෙන්නේ ඒ හඳුන ගැනීම උඩ අපි ගොඩනගනවා මේ හුස්ම මේක මගේ හුස්ම මේක දිගයි මේක කොටයි මේක උණුසුම් මේක සිසිල් ආදි වශයෙන් මම මගේ කරගත්තට පස්සේ තමයි අර ධාතු tattve නොදැකීම නිසා මේ සියලු දුක සකස් වීම සිදු වෙන්නේ අර ධාතුන් විදිහට නොදක එය පත්‍යත්ක මම මගේ කරගත්තාමයි කියන එකයි ඒ කියුනේ කියන එක තමයි මට තේරුනේ ස්වාමීන් වහන්සේගෙන් කල්‍යාණ මිත්‍රයෙන් ඒ ගැන දැනගන්න කැමති ඒ නිසා අපි මේ සියලු දුකේ සකස් වීම මෙතනයි මේ ධාතුන් වල අනිත්‍ය බව අපි දකින්නේ නැහැ. නමුත් ඒක අර ස්පර්ශයත් එක්ක අපි සංඥාවක් වශයෙන් අරගෙන ඒත් දෙන නම් උඩ ඒව සමග බැඳීම ඇතිවීමක් බැඳීම හෝ පටිගය හෝ දෙකින් එකක් ඇතිවීමක් සිදු වෙගෙන යන බවක් තේරෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට ඉතාමත්ම හොඳ දේ තමයි කියලා මොකද ආනාපාන සතියට යොමු වුණොත් මේ දේවල් හුඟක් මේ ශක්ති වශයෙන් තියෙන තත්ත්වය අපිට සාමාන්‍යයෙන් කතා කරලා තේරුම් ගන්න බැරි තැනක් කියලා හිතෙනවා. ඒ එක්තරා භාවනා වැඩසටහනකදී යම්කිසි කෙනෙක් මේ විදිහට පැවසීමක් කළා. මොකද ඒ භාවනාවේදී ඇත්තටම මේ ඒදී සාමාන්‍ය ජීවිතයේදී මම හුඟක් අත්දැකලා තියෙනවා ඒ කියපු දේම තමයි කියලා හිතෙනවා. ඒ මොකද මේ ඒ රූපේ ගැන භාවනාව කරනකොට ඒ ශබ්ද මට්ටමට යන සත්‍යයක් ඇත්තටම ආලෝකය වශයෙන් විදුලිය වශයෙන් ඒ ආදි වශයෙන් දැනුණු ස්වභාවයන් ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ අපි නොදකපු දෙයක් ගැන අපිට කතා කරන්න අමාරු නිසා අපි දන්න මට්ටමින් අපිට කාටත් තේරෙන මට්ටම තමයි කියලා හිතෙනවා. අර ස්පර්ශයත් සමඟ අපි ප්‍රඥාවක් හදාගන්න එක. එතනදී අපි ඇත්තට මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, ධාතුව කියන දැන ඒක සංඥා වශයෙන් අරගෙන ප්‍රඥාවක් වශයෙන් ගොඩනගාගෙන මේ දුක සකස් වෙන හැටි අපි තුලින්ම යම් කිසි දවසක දැක්කොත් අර කලින් අපිට ඇහුණා වගේ සංඥාසත් අපිට තේරුම් කරලා දුන්නා. ඒ එතනදීම අවබෝධයකට ආවොත් මේක නේද මේක වෙන්නේ කියලා මම හිතනවා. එතනින් ඒ අවබෝධයෙන්ම ඒ නිස්සරණය එතනම සිදු වෙන බව දැකීමෙන්ම අපිට පුළුවන් වෙයි කියලා මේ ධාතුවල තේරුම් ගැනීම සිදු කර ගන්න. තෙරුවන් සරණයි චිත්තමාර්ණිය. මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ දීගාවට යොමු වෙන්න පෙර එක කල්මාන මිත්‍රකුට තව යොමු වෙන්නම්. සාකච්ඡාවේ ජාත්‍යන්තර භාවයේ තිබෙන්න ගන්න මම ගන්නම් ජපානයේ සම්බන්ධ වෙන චන්ද්‍රමාත්මයා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ යොමු වෙන්නේ ඉස්සරහ උතුමාට යොමු වෙන්නම්. චන්ද්‍රමාත්මයා උතුමාට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න මේ මතුවෙච්ච කාරණා සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම අහගෙන හිටියා. ඉතින් එනිදත් වගේම හොඳ කාරණා අවබෝධ කරගන්න උත්සාහ කරා. ඉතින් මම මට මේ දැන් මේ සාකච්ඡාව යන අන අතරතුරේ නොයෙකුත් දේවල් නොයෙකුත් උදාහරණ හිතට එන්න පටන් ගත්තා. නොයෙකුත් මේකයි මේ මේකයි මේ ආපෝතේජෝ ආයු පටිවි කියලා. ඒක දැන් මම දැන් කවුරුත් පටවිය නිසා ආස්වාදයේ මැතින විදිහට නෙවෙයි මට නම් තේන්නේ ආස්වාදයක් හෝ හැම කිසි දුකක් හෝ දෝමනස්සයක් නැත්තම් සතුටක් ඇති වුණත් ඒක ඇති වෙන්නේ මේ ආපෝ තේජෝ වායෝ පටවි නැත්තම් රූපයක්. රූපේ කියන්නේ දැන් ළමයා ගත්තාම ඔය අතර තමයි තියෙන්නේ. දැන් අපි ව්‍යාපාරයක් තමයි මම කරන්නේ. මට එතකොට දැන් කවුරුත් උදේට සල්ලි මිටියක් ගෙනත් දෙන්න. එතකොට මම මේකෙන් ගෙවල හවස් වෙනකොට මේක ඉතුරු වෙන්නේ නැහැ. නමුත් උදේට සතුටක් ඇති වෙනවා ආදි ආස්වාදයක් තියෙනවා. නමුත් ඒක හවසට ගණන් කරලා ගණන් කරපුවාම ගෙවල ඉවරනාම බොහෝ වෙලාවට පොඩි මුදලක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඒකේ ආදීන මේ තමයි තියෙන්නේ. නමුත් දැන් අපි මේ මෙහි පාන් විකුණන කඩ තියෙනවා. දැන් මේ පාන් වල තියෙනවා නොයෙකුත් ආකාරයේ පාන් මං හිතන්නේ 200 ගණන් තියෙනවා වර්ග. නමුත් මේ හොඳට කල්පනා කරලා බැලුවත් මේ මොනවද මේ හදන්නේ පාන් පිටිවලින් මේ පැටි ඇවිල්ලා පිනුකු පිටි. එතකොට දැන් අපි දන්නවා දැන් මේ ධර්මය අහලා මේක නිසා අපි දන්නවා දැන් මේ මම මට මෙහෙ වෙනවා මේ ඔක්කොම පිටිනේ. ඒකට කේග්‍රාෆේ තමයි එක එකන කැනත්ත. එතකොට අන්න චන්දරාගේ එතන තමයි තියෙන්නේ මට තේරෙන විදිහට. එතකොට සමහර අය කේක් වලට ගන්න. දැන් අපේ ළමයි එහෙම එයා කේක් වලට මම පෙන්ඩත කන්න කැමති නැහැ කියලා මම පොඩ්ඩක් කර වෙච්චි පාන් වලට තමයි කැමති ඉන්නේ. ඒ වගේ මේ තමන් විසින් තමා මේ චන්ද්‍රාගය කියන තමන් විසින් දාගෙන ඉන්න යම්කි සම්මුතියක් තුළ දාගෙන ඉන්න මේක හොඳයි මේක නරකයි කියලා. ඉතින් ඒක නිසා තමයි ආස්වාදේ ඇති වෙන්නේ. නමුත් ඒක හොඳට ඒක තව ගැඹුරට කල්පනා කරන ගියපහම තියෙන්නේ ආපෝ තේජෝ ආයු පටවියක්. දැන් මම පටවිය විදිහට මෙහෙම කල්පනා කරන්නේ මම මට තේරෙන්නේ දැන් කවුරු කතා කරනවා. දැන් ඔබතුමා කතා කරනකොට මට ඇහෙනවා. ඒ ඇහෙන්නේ මේ වායුගෝල චලනයේ වෙලා මගේ මේ කර්ණ සංකේත වැදුනහම එතන ස්පර්ශ වෙන්නේ පටවිය. එතකොට ඒ පටවිය මේ විදිහට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. මා කිව්ව දේ වැරද්දක් කියලා නිවැරදි කරන් තේරුම් ගන්න කියලා දැන. සත්‍යනායක චන්ද්‍රමාත්‍ය. හොඳයි මම ඊටම ගෞරවයෙන් නැවතවතාක් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දොරවේ ඥාන රටන ගෞරවනීය ස්වාමීන් වහන්සේ චුමිනා ස්වාමීන් වහන්සේ මම හිතනවා එක්සීල් දේවලින් ඒ කීප දේවල් වලටත් ඔබ වහන්සේට පුළුවන් යමක් එකතු කරන්න හෝ වැඩි දෙයක් කියවන නම් ඒ දේ නිවැරදි කරන්න. නමුත් ප්‍රශ්නයක් උත්තර ඉදිරිපත් කරන්න මේ විදිහට ස්වාමීන් වහන්සේ දැන් එහෙමනම් සාකච්ඡාවට අවසන් කොටස කිතු නිසා මේ චන්ද්‍රාගය කියන වචනේ කියලුණා. එහෙමනම් ආස්වාදයක් තියෙනවා ආදීනවත් තියෙනවා නිස්සාරණයක් ගැන කියනකොට ස්වාමීන් වහන්සේ නිස්සාරණේ නම් මේ පටිගයාපෝතේජ වායු වලට හෝ ඒ සියල්ල එකතු ගන්න රූපයක් තන් තියෙනේ රූපේට ඇති චන්ද්‍රාගය ප්‍රහීන කිදීම කියන දේ ස්වයන්වස ඒතොර මේ චන්ද්‍රාගය කියවන් පස්සේ අපිට පේනවා ඒක මේ එළියේ තියෙන දෙයක් නෙමෙයි ඡන්දයක් රාගයක් මේ ඇතුලෙන් වෙන දෙයක්. ස්වයන්වස කොහොමද මොකද්ද මේ චන්ද්‍රාගය කියලා කියන්නේ කොහොමද මොකද්ද මේ චන්ද්‍රාගය තම තණ්හාව මේ දැන් චතුරාර්ය සත්‍ය දේශනාවේදී පැහැදිලි කරපු හැටියට තණ්හාව කියලා ලක්ෂණ තුනක්. ඒ තුනේ කියන්නේ අර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නෙමෙයි තව පැත්තෙන් කරුණු තුනක් විශේෂයෙන් ඒ ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒ තමයි එක කෝණෝ භාවිකා කියනවා. ඒ කියන්නේ තණ්හාව නිසා පුනර්භවය ඇති කරනවා. තණ්හා ප්‍රතිපලයේ පුනර්භවය. ඒක පුනර් කියන්නේ නැවත නැවත භවය ඇති කරනවා. නැවත නැවත භවය ඇති කිරීම තමයි කෝණෝ භවික කියලා කියන්නේ. ඒක දෙවෙනි ලක්ෂණය තමයි නන්දිරාණ සහගතා කියනවා. නන්දිය හා රාගයෙන් යුක්තයි කියන එක. දැන් නන්දිය කියලා කියන්නේ සතුට. දැන් අපි ඉන්ද නන්ද ප්‍රතිපෙච්ච නන්ද කියන ගාථා කියන කොටම තියෙන්නේ. ඒතකොට මේ නන්ද කියන්නේ සතුට වෙනවා. ඒතකොට සතුට. රාගය කියන්නේ ඇලීම. ඒතකොට සතුට වීමත් ඇලීම යන දෙක තමයි තණ්හා කියන ඊළඟ ලක්ෂණය. ඒතකොට ඊළඟ එක තමයි තත්ත්‍රාභි නන්දිය කියලා කියනවා. එතන එතනද කියන්නේ මොකද්ද? තත්ත්‍ර කියන්නේ ඒ තැන. එතකොට ඒ කියන්නේ ඒ තැන කියන්නේ දැන් අපි දැන් ඔය කතා කරන දාත හැටියට ඔය අපි දකින්න දේවල් වල ඒ උපදින භවයන්හි හා ලැබෙන අරමුණු වල ඇලීම. ඒ කියන්නේ අභිනන්දනය. ඒක විශේෂයෙන්ම අභිනන්ද සත්ත්ව තත්ත්වයේ නන්දිය කියන්නේ අභිනන්දනය කරන විශේෂයෙන්ම සතුට වෙනවා පිළිබඳ. ඉතින් මේ හැම තැනකම දැන් මේ දේශනාව තුළ පැහැදිලි වෙන එක තමයි දැන් ඔය අර මේ ජපානි මහත්ය චන්ද මහත්යෝ කියන මේ නන්දි රාගෙම ඇලීමේ ඒතොර මේ ස්වභාවය තියෙන හැම දෙයක්ම නැවත නැවත නන්දි රාගෙ කියුවාම අපි සතුටෙන් ගොඩක් ඒවා පිළිබඳ අපි භුක්ති විඳින දේවල් පිළිබඳ සතුට වෙනවා. ඒ සතුටත් එක්ක ඇලීම බලවත්ය ඇති සතුට වීම ඇලීම යන ලක්ෂණ නිසා තමයි මේ ගොඩාක් ගැළළු. දැන් අපි පටිවිපෝ තේජෝ වායය හැටියට දැකින්නේ මේ ලක්ෂණයන්ගේ ගත්තහම ඒ දේවල් තුලත් අපිට මේ ලක්ෂණේ තියෙනවා. තව එකක් මම මතක් කරන්න විශේෂයෙන්ම දැන් ඔය මේ සෑම දෙයක්ම ඇති වෙලා තියෙනවා. මොකද අර අභිධර්මයේ තියෙනවා ඒකම් මහභූතං තින්නම් මහභූතානං නිස්සයම් පච්චේන පච්චයෝ අයෝ මහභූතා ඒකස්ස මහභූතස්ස නිස්සය පච්චේන පච්චයෝ දේවී මහභූතා දිවින්නම් මහභූතානං නිස්සයම් පච්චේන පච්චයෝයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒක පဋාණ පකරණේ තමයි ඒක සඳහන් වෙන්නේ. දැන් ඒකද කියන්නේ මේ සතර මහ භූතයන්ගේ ස්වභාවය ගත්තාම ඒ සතර මහ භූත එකකින් එකට වැල්ලගෙන තමයි තියෙන්නේ. එක එකට බැඳිලා තියෙන්නේ. මේ එකට බැඳිච්ච බැඳුනහම ඒක රූප කලාපනම් කුඩා ද්‍රව්‍ය වලට ඒවා පත් වෙනවා. ඒ ඉතාම කුඩා ද්‍රව්‍ය වෙන දැන් ලෝකය දැන් අපි ලෝකේ කතා කරන කුඩාම දේ හැටියට කරගෙන පරමාණු පවා රූප කලාපක බොහෝ ගන්නක් එකතු වෙලා තමයි ඒකත් හැදිලා තියෙන්නේ. එතන පස්විය සුලං සංනිදී මුණු රැටිකාදී ලේමස් මේ අපේ ශරීර කොටස් මේ ඔක්කොම ගත්තම මේ හැම එකම තියෙන්නේ භූත රූප සතරමයි ඒ වතුර තියෙන්නේ. ඒතර ඒවා සැදී තිබෙන භූත රූප සතර එක් වෙලා තමයි මේ දව හැම දෙයක්ම තුළ විශ්වය තුළ ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ වගේ නිර්මිත වෙච්ච මේ සියල්ලංගෙම මේ සියල්ල ද්‍රව්‍ය වශයෙන් ගත්තහම ඒක ආකාරයෙන් ඒවා සංයෝගය විදැච්ච ක්‍රමය වෙනස් කරමින් තමයි තියෙන්නේ. මේක වෙනස්කමක් තියෙනවා ඒ සංයෝජනයකට සම්බන්ධ වීමේදී. ඒ වගේම අර මම මුලින් කිව්වට ධාතු සතර ගත්තාම සෑම ද්‍රව්‍යකම ඇත්තේ දැන් සාතු දැන් ශරීරය ගත්තාම පඩවි ගතිය වැඩියෙන් ආපවතිය අඩුවෙන් එහෙම නෙමෙයි. ඒ විදිහට ඒ මේ දැන් මේ හතරෙන් සැකසිච්ච තැන්වල නොඑක් කියේ එක එකට එකක් අඩු වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඇතැම් වස්තුවක පටිවි ධාතුව අධිකයි. තව දෙයක ගත්තහම ආපෝ ධාතුව අධිකයි. ඇතැම් මෙහික තේජෝ ධාතුව අධිකයි. ඇතැම් මෙහික වයෝ ධාතුව අධිකයි. ඇතැම් එක එක් ධාතුවක් උස්සන්නේ ඉතිරි තුනම හීන වෙලා තියෙනවා. ඇතැම් එක ධාතු දෙකක් උස්සන්න වෙලා තව එකක් හීන වෙලා තියෙනවා. ඇතැම් එක ධාතු තුනක් උස්සන්න වෙලා එකක් හීන වෙලා තියෙනවා. මෙසේ ඒ ධාතු ගත්තාම උස්සන්න වෙන ස්වභාවය මන්දතාවයන් වශයෙන් ගව්ව එක එක ආකාරයට විවිධ ආකාර ස්වභාවයක් ගන්නවා. දැන් සුදු සායම් කලදකට අපි නිල සායම් දැම්මහම මොකද වෙන්නේ? ඒක කෙලින්ම වෙන්නේ මන්තරයක් මිශ්‍ර කළාම ඒක තවත් එක්තරා වර්ණයක් ඇති වෙනවා. එතකොට සුදු සායම් කලව නිල් පාට දැම්මහම වෙන්නේ ඒට වෙනස් වර්ණයක් ඇති වෙනවා. මෙසේ මේ සුදු කල්ලක නිල්ම දැම්මහම මොකද වෙන්නේ? ඒක වර්ණය තවත් කොරසකින් වෙනස් වෙනවා. මේ විදිහට මේ මිශ්‍රණයේ අභිධර්මයේ පොතේ එක දක්වනා පැහැදිලිව ඒ ස්වභාවයන් ගන්නහම මේක එකින් එකට ඒ විදිහට වෙනස් වෙනින් තමයි ඒ ස්වභාවයන් පවතින්නේ. ඉතින් ඒක අපි අවබෝධ කරගත්තාම අපිට මේ ස්වභාවයේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. අර ආනාපානසති භාවනාව ගැන අර කෙනෙකු මහත්මයෙක් මතක් කළා. තවදී හරි වැදගත් වෙනවා කායගත සති භාවනාව බොහොම වැදගත් වෙනවා. මොකද මේ කායේ ස්වභාවය දෙතිස් කුණම කොටාස කියන මේ දේවල් තුළ තියෙන ස්වභාවයත් එක්ක අපි කොහොම මේක වෙනස් වෙන්නේ කියන එක බලලා ඒ පැත්තෙනුත් බැලුවාම මේ ධාතු කොටස්වල සැකසීම සහ ඒවෙන් එක එකට එකට සම්බන්ධය පිළිබඳ තවත් කරුණු ඉතින් ඉදිරි දවස්වලදී අපි ආයෙ නැවත කතා කරමු. මේ කියපු කාරණා ගැන හිතන්න ඉතින් හැම දිනාට එන තුන්වගේ සරණයි ධර්මඥානය අවබෝධ වේවා. ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් දකින්න මාර්ග සරසේවා ගැන හැම දිනාට ප්‍රාර්ථනා කරනවා. සත්‍ය දිරුවන් සනසනස අපිට වෙනදි 10ක් පමණ කාලයක් තියෙනවා ගෞරවනීය සනසනස මම ඉතාම ගෞරවයෙන් වෙන්නම් සේන මහත්මයා අපිට මම හිතන්නේ අපිට කලින් සම්බන්ධ වෙන කල්ලාන මිත්‍ර ඔබතුමාට පුළුවන් එක දෙන්න සේන මහත්මයා. සේන මහත්මයා අපිට ඇහෙන්නේ මයික් එක වෙලා වෙන්නේ නැති. හොඳයි එතකම් මම තෙරුවන් සරණයි. ඔව් ඇත්තවසෙම සම්නාසය අපිට ගොඩක් උදව් කළා. අවසරයි සම්නාසය ඔබ හසේ තා බොහොම පින්. ස්වාමිනහන්සේ කිව්වේ දේ මම හිතන්නේ මේ සූත්‍රයේ තියෙන එක්තරා වෙනස් විදිහකට ඒ දිත්තේ දිත්ත මත්තා භවිෂ්‍යති කියන විදිහ එක වෙනුවට මෙතන තියෙන්නේ අස්සාදංච අස්සාදෝතෝ ආදීනවච්ච ආදීනවතෝ නිස්සාරණච්ච නිස්සාරදතෝ කියලා මෙතන මේ සූත්‍රයේ දේශනා කළා තියෙන බුදුහාමුදුරුවෝ. ඉතින් මේකෙත් ඒ විදිහටම වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඒ වගේ මෙතනදී බුදුහාමුදුරුවෝ මේ එකක් කියලා තියෙනවා මේ නිස්සාරණය ගැන කියනකොට යෝ පඨවි ධාතු යා චන්ද රාග විනයෝ චන්ද රාග පහනත්ත බුදුහාමුදුරුවන්ග වචන මේවා. ඉතින් බුදුහාමුදුරුවෝ යම්කිසි වචනයක් කියන්නේ යම්කිසි අදහසක් තේරුමක් ඇතුව අපි වගේ නෙවෙයි. ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ දෙකක් කියලා තියෙනවා, චන්ද රාග විනයෝ කියන එකක්, අනික චන්ද රාග පහනත්ත කියලා. මේ දෙක ලීඩ් කරනවා නිස්සාරණතාවට. එතකොට මේ දෙකත් ටිකක් විස්තර කරගන්න මම කැමැති. සර්වන් සක්මයි. හොඳයි, අපි එහෙනම් ඒ ප්‍රශ්නේ සමගම ගෞරවනීය ස්වාමීන් වහන්සේ චන්ද්‍රාග සහ විනයෝ කියවහම ඉතින් ඒකේ ඒ පිළිබඳ අපි අර ශික්ෂණයක් ඇති කරගන්න කියන එකනේ. ඒක ශික්ෂණයක් ඇති කරගන්න කියන එක පහනවා. ඉතින් එතකොට මේ ස්වභාවයන් පිළිබඳ දැන් අපිට මේ පැහැදිලි කරන කාරණේදී ඒක අපි ඒ ස්වභාවයන් අඳුනගෙන ඒවෙන් අපි නිස්සරණය වෙනවා කියලා කතා කළේ කට්ටිය. අපි නිස්සරණය පිළිබඳ දැන් මේවා අඳුනාගෙන නර සූත්‍ර දේශනාවේ කාරණේ හැටියට නම් අපි දැන් මේ දැන් බුදුහාමුදුරුවෝ දැන් අර පැහැදිලි කළ ධම්මසක්කදම් සූත්‍රයේ දින කාරණේම තමයි. එතකොට මේ නන්දිර සහ රාගය කියන එක දැන් ඒක පැත්තෙන් ඒක යංගිසි ශිෂ්‍යණයක් ඇතුව ඒක අපි අඳුනාගෙන කටයුතු කරනවා. මොකද ශිෂ්‍යණයක් තියෙනකොට අපි ඒකට යැලෙන ස්වභාවය අඩු වෙනවා. අනිත් පැත්තෙන් තමයි නිස්සාරණ. නිස්සාරණේ ගුවා අපි මේ පිළිබඳ ඒක දැකලා අපි ඒකෙන් මිදීම. ඒෙන් නිදහස් වීම. ඉතින් ඒ සඳහා අවශ්‍ය කටයුතු උදතර අපි හැමදෙස්සෙම දැන් මේ හැමදේම අපි ගහණය කරගන්නේ පංච ඉන්ද්‍රියන් හරහා. ඒතකොට ඒ පංච ඉන්ද්‍රියන් හරහා දකින්න දේ අපි හැමදෙස්සෙම හරියට අවබෝධ කරගත්තොත් එහෙම මෙන්න මේක අපි ගත්තොත් මෙන්න මේක වෙන්නේ කියන එක අපි අඳුනගන්න පුළුවන් වුණොත් එහෙනම් අපිට පුළුවන් ඒක මේ නිසා මොකද්ද වෙන්නේ? ඒතර මගේ හිතේ ඇති වෙන ආශාවද්ද බැඳීමක්ද මොකද්ද ඇති වෙන්නේ කියන එක දැකලා අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපි ආධිනවස ඒක අපි තේරුම් අරගෙන ඒක අපි ඒකත් හදලා ගන්න පුළුවන්. ඒක ඔය ස්වභාවයේ අපි පුරුදු කරනවා නම් තමයි අපිට මේ හැම දෙයකින්ම මේ බලාපොරොත්තු අපේක්ෂාව සඵල කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හැමදාම සිරුවන් සන්න එහෙනම්. සාද සයනාස දිරා සර්ණයි. දැන් මම එහෙනම් ගියාට කමක් නැහැ දැන් නේද? එහෙනම් අපි ඊළඟට මොන අනාස අපිට විනාඩි 4-5ක් කතා කරනවා විනාඩි 8ක් විතර. ඉන්පසු අපි ඩිස්කනෙක්ට් වෙනවා. වන්ස් කැමති අපි විනාඩි 7-8ක් ඉන්න පුළුවන් සයනාස අපි ආරාධනා කරනවා. මේ තව විනාඩි 8ක් විතර සාකච්ඡා නිමා වෙන්නේ. නයි හර බෙත් ගන්න සබල ගිලම්බස් පිටක් දෙන්න තියෙනවා මේ ඒකට යන්න කියලා බැලුවේ. හොඳයි සර්. හොඳයි, එහෙනම් අපි උපවාසය නැවත වතාවක් අපි සාකච්ඡාවට අපි ආදව සම්බන්ධයෙන් අපි කියන්නේ. මට ඒකලා කියන්න කල්ජයතර හරි. දැන් දෙහිස්සු කොනා හරි මට මැසේජ් එකක් දුහම හරි. එහෙනම් තුන් වගේ සන්නයි. සිල් දෙනාටම ධර්මස්ථානයේ පාඩේ කරා සාකච්ඡා දෙක තුනක් සායනාස හොඳයි, ජයන්ත මහත්මයා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපිට ඉස්මතු වූ කාරණාවන් දෙකතු කළා. අද සාකච්ඡාවේ මොකද්ද අපිට ලැබෙන්නේ ජයන්ත මහත්මයා? ඔව්, හත් වශයෙන්ම අපිට නැවත වරක් අපිව ගෙන එන්නෙම මේ සූත්‍ර දේශනා තුළින්. අපි අර ධාතු මනසිකාරය කියන එක තමයි ගෙන එන්නෙම. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් පුහුණු කරනවා නම් කෙනෙක් දැන් සක්මන් භාවනාව වගේ දෙයක් තමයි බොහෝ දුරට මේ ධාතු මනසිකාරය පැත්තට ගොඩාක්ම අපිට අවබෝධයක් ගන්න පුළුවන් එක භාවනාවක් තමයි සක්මන් භාවනාව කියන්නේ. එතනදී අපිට හොඳට දැනෙන දෙයක් තමයි මේ යටිපතුල සම්බන්ධ කරගෙන අපි පියවරෙන් පියවරට ඒ කියනකොට මේ ධාතු ස්වභාවයක් මේ කෙනෙක් ඇවිදිනවා කෙනෙක් කරනවා නෙවෙයි මේ ධාතු ස්වභාවයක් නිසා යටිපතුලේ යම් යම් දැනීම් ඇති වෙනවා තද ගති ඒ ධාතු වල තියෙන ලක්ෂණ මතු කරගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම දැන් අපි කය එහාට මෙහාට යවන්නේ වායෝ ධාතුව හේතුවෙන් කියන එක අපි දන්නවා. එහෙමනම් කකුලක් උස්සලා පයක් උස්සලා ඒ පය තියෙනකොට අපිට අර සිතින් ඇති කරන වායු ධාතුව නිසා තමයි මේ ඉරියව් පැවැත්මක් අපිට සිද්ධ වෙන්නේ කියලා මේ වායු ධාතුව සම්බන්ධයෙන් අපිට යම් කිසි අවබෝධයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ තේජෝ ධාතුව කියන එකත් අපිට දැනෙනවා. ටික වෙලාවක් සක්මන් කරනකොට ඇඟ රත් වෙන ගතියක් දැනෙනවා. ඒ වගේම අවටින් හමන සුළඟ පවා අපිට සිසිල් ගතිය, ඒ ගතිය, සිසිල් ගතිය. ඒ කියන්නේ ඇත්තටම වායු ධාතුවේ ලක්ෂණය. සමාන තේජෝ ධාතුවේ ලක්ෂණය. ඉතින් ඒ වගේ අපිට මේ ධාතු කරස ලක්ෂණේ මත කරගන්න එක අපිට මේ ධාතුව කියන එක හඳුනා ගන්න හේතුවක් වෙනවා. කියන්නේ අභ්‍යන්තරයේ බාහිරවත් පවතින්නේ ධාතු ස්වභාවයක් කියන එක තමයි අපිට මූලික වශයෙන් අවබෝධ කරගන්න සිද්ධ වෙන්නේ. ඒකෝර ධාතුව කියන තැන ප්‍රකට කරාම අපේ අර නානත්වය කියන එක අපි දැන් දැක්කම දැන් එක එක රූප දැන් වර්ණ වර්ණයටත් කියන වර්ණ ධාතුව කියලා. ඒ කියන්නේ වර්ණ මාත්‍රයක් කියන එකයි. ඒකෝර වර්ණ මාත්‍රයක් කියන තැන කියනකොටම අපිට තේරෙනවා එතන තියෙනවා මේ පොදු ගතිය. දැන් අපිට ප්‍රශ්න වෙන්නේ පොදු ගතිය නැතුව එකිනෙකට වෙනස් සංඥා මතුවලා පේන එක තමයි කියන ප්‍රශ්න වෙන්නේ. ඒ කියන්නේ අර මට මතකයි සුදස්සන සාමණේරයන් වහන්සේ මුගක් ගිය අවුරුදු දෙකකට විතර කලින් ඇවිල්ලා කියපු දෙයක් තමයි මේ මනස අර සීමාන් කරන්න නැති මනස කියලා. කියන්නේ සීමා නොකරන ලද මනසකින් අපිට දේවල් දකිනකොට එතන ඇත්තම ධාතු ස්වභාවයක් තමයි අපිට මතුවෙන්නේ. නමුත් අපේ මනස සීමා කරන කියන්නේ අපි ફોકસ කරන යම් දේවල් වලට ඒකේ තියෙන පෞද්ගලික ලක්ෂණ තමයි මතුවේ. මේ පෞද්ගලික ලක්ෂණ මතුවෙන තාක්කල් අපේ නොවැඩු ඉන්ද්‍රියන් තියෙනකොට ඒවට අපේ කැමැත්ත ආසාව ඇති වෙනවා, ප්‍රාර්ථනා කිරීම වගේ දේවල් ඇති වෙනවා. දැන් එතකොට ඒක පොදු දෙයක් ඇති. මේ ධාතු දිහා බලනවා කියන්නේ පොදු විදිහට දේවල් දිහා බලන්නේ. මෙතනත් ධාතු මේ ගොඩනැගිල්ල කියන්නේ ධාතු පටවි ධාතුව ඇතුළේ බලනවා. ඒක තමන්ගේ ශරීරයේ අත් දකින්න තැන එතන පටවි ධාතුව තමයි, පටවි ධාතුව අපිට වර්ණය තමයි පේන්නේ. නමුත් එතන අර තියෙන සද ගතියක් අපිට අර අපි කියන්නේ ලක්ෂණ පටවි කියන්නේ. ඒ වගේ පටවි ලක්ෂණය අපිට පේනවා. නැත්නම් ආරම්භණයක් හැටියට පේනවා. ඉතින් ඒ වගේ මේ ධාතුවල ලක්ෂණ ටික මතු කරගන්න අපි දක්ෂ වුණොත් එතකොට අපිට පේන්නේ විවිධාංගීකරණයක්. නැත්නම් අපිට විවිධ ලක්ෂණ තෝරා ගන්න අහවල් දෙයට වඩා මේ දේ හොඳයි කියලා තෝරා ගන්න නැති වෙන තත්ත්වයට මනසපත් වෙනවා. එතකොට අපේ අර නිස්සරණය කියන එකට හේතු වෙන්න එක දෙයක් තමයි, ඒක පොදු දෙයක්, පොදු විදිහට දක්නකොට අර හැමදාම දකින කුකුලගේ කර්මලේසු දෙය වගේ ඒක විශේෂත්වයක් නොදකින ස්වරූපයකට නම මේකත් ධාතු ස්වභාවයක්ම ගැන හැඟීමකට යම් දවසක අපිටපත් වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ විදිහ තමයි දැනත් නම් හිතෙන්නේ මේක අපි පුහුණු කළ යුත්තේ ධාතු මානසික කාර්ය හරහාම ධාතු විදිහට පොදු වශයෙන් දකින්න කියන තමයි දරුවත් මාත්මයා දැන් තේරෙන්නේ. පෙරවත් තමයි දැක්කවසන්නේ පදිස්වාදමයා ඔබතුමාටත් යොමු වෙලා ඉන්නතුරු මම චිත්ත මහත්මියටත් අවසන් වශයෙන් ශ්‍රීමති මහත්මියටත් යොමු වෙලා සාකච්ඡා නිමා කරනවා. හොඳයි පදිස්වාද. එතෙම සූත්‍රයේ සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරගන්න බැරි වුණා. නමුත් ඒක වටිනවා ඒ වුණත්. මොකද අපි මේක විවිධ විදිහට අපි දකින්න තේරුම් ගන්න උත්සාහ කරන විදිහවල් අපි එක එක්කෙනා එක එක විදිහෙන් උත්සාහයක් ගත්තම හිතන්න මේ ආකාරයේ උත්සාහයන් තමයි අපි තුල සිද්ධ වෙන්න ඕනේ. මොකද අපි ඒතර සූත්‍රයක් විභාග කරගන්නේ කොහොමද තනියම කියලා, අපි සුමා සූත්‍රයක අර්ථය අපි කොහොමද උකහා ගන්න කියන තැනට අපිට එන්න ලොකු අභ්‍යාසයක් තමයි අද දවසේ කරන්නේ. ඉතින් ඒ අතින් මට ගොඩක් සතුටක් තියෙනවා අද මේ කරන ප්‍රමාණය අනුව. එහෙම නැතුව ගත්තොත් මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම කරනද කියලා ගැටලුවක් තියෙනවා. මොකද මේකේ අන්තිමට ඇත්තටම මම ඉඳන්නේ තථාගතයන් වහන්සේ මෙතෙන්දී පෙන්නන්නේ මේ මහා භූතයෝ, ඒ කියන්නේ මේ මහා භූතයෝ හතර දෙනාගෙන් අපි ආස්වාදයක් ලබනවායි කියලා කියන්නේ. මේකේ අන්තිම කොටස බලන්න, මහණෙනි මම යම් කැලක මේ චතු ධාතුන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ආදීනව වශයෙන්, ඒ කියන්නේ එතකොට මේ චතු ධාතුන්ගේ ආස්වාදය ආසල්, මේ ආස්වාද කියන කාරණය තනිකර මනස සම්බන්ධ දෙයක්. ඒතර අපි මේක මේ චතුදා මේ ධාතු හතරේ ආස්වාදය කියලා ගන්නේ මොකද්ද කියන එක නිවරදි වශයෙන් වටහා ගත්ත දවසේ තමයි මම සම්මා සම්බුදුයි කියලා ප්‍රකාශ කළේ කියන එක තමයි මේකේ කියන්නේ. ඒත් මම ඒ ගැන ඒ ආකාරයෙන් නොදැන සිටි බව තමයි මේ මුළු සූත්‍රෙම කියන්නේ. කියලායි මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ එතකොට මේ ආස්වාදයේ කියන එක මනස සම්බන්ධ කාරණයක් නම් ධාතුන්ගේ ආස්වාදය කියන්නේ ධාතු නිසා සිතේ ජනිත වෙන දෙයක් කියන එක මේක සිතේ ජනිත වෙනක් කියන කාරණේ මේක හරියට පැහැදිලිව නිර්වෘල්ල තේරුම් ගත්ත දවසේ විස්තර සහිතව එදා තමයි සම්මා සම්බුද්දයි කියලා ප්‍රකාශ කරේ කියන තැන තමයි කියන්නේ. කියන්නේ මෙතන අපේ අවධානයට ලක් කළා මේ ගැන හොඳින් තේරුම් ගන්න ඕනේ කියලා අදහස තමයි මම ඉදිරිපත් කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකට මම එකතු කරලා මම පොඩ්ඩක් කියන්නම්. දවසක් ස්වාමීන් වහන්සේ මම කළ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ නිර්වාණය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා පඨවි ආපෝ තේජෝ නසාති කියන ගාතාවක් කියලා කිව්වා. පඨවි ආපෝ තේජෝ සදන් නැති තැන නිර්වාණය කියලා. තෙරුවන් සරණ සිල් දෙනවා. තෙරුවන් සරණයි. මම හිතන්නේ සාකච්ඡාවේ අවසානයේ ඉතාම හොඳින් සිද්ධ වෙනවා කියලා වගේ තේරෙන්නේ. ඇත්තටම මේ මහත්තුරු දෙන්නම කියපු එක තමයි අපි දැකී සිටි කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. මොකද මේ විඥාණයෙන් මොකද මේ සූත්‍රයේ අවසානයේ උන්වහන්සේ කියනවා මේ අරහත්ඵල විමුක්තිය අකෝපයයි කියලා, නිශ්චලයි කියලා. ඉතින් එතකොට මේ කියන තැන ඇත්තටම මේ සත්‍ය දක්වා උන්වහන්සේ යනතුරු මේ දේවල් දැක්ක හරියට කියලා කිව්වේ නැත්තේ මේ දේවල් වල සම්භවය ආරම්භය කොහොමද වුනේ කියන එක උන්වහන්සේ දැක්ක කියලා හිතෙන්නේ. මොකද මේ විඥාණයට අහු නොතැන එතනින් එහාට අහු නොවන විදියට විඥාණයට මේ දැනෙන බවට දැනගන්න බවට යම් කිසි දෙයක් හසු වුණාට පස්සේ මේ සිදුවන වෙනස් වීම නොදක ඒ නිසා අපි තුල හත් එකතු වෙන සංස්කරණ ගොඩක් නිසා තමයි මේ දුක සකස් වෙන්නේ කියන එක උන්වහන්සේ දැකපු බවක් තේරෙනවා. මොකද ඒ නික් අකෝප්‍ය තත්ත්වයේ ඉඳලා ඒ නිශ්චල තත්ත්වයේ ඉඳලා මේ කැළඹුණු තත්ත්වයට කොහොමද ආවේ ඒ වගේම උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙන තැනක් තියෙනවා සබ්බේ ධම්මා මනසිකාර සම්භවා කියලා. එතකොට ඒකත් අපිට මම හිතුවා හුඟක් හොඳ තැනක් කියලා මේ විදර්ශනාවට ලක් කරලා බලන්න. මොකද ඒ ගැන අපි කතා කරන නිසා සබ්බේ ධම්මා කියනකොට මේ සියලුම ධර්මතාවයන් ධම්ම කියලා අපි ගන්න මනසට අරමුණු වෙන දේවල් ධර්මප්‍රාණිනේ ධම්ම මනසට අරමුණු වෙන දේවල් කොහොමද පටන් ගත්තේ මේ විඥාණයට අහුණාට පස්සේ අපි මේ දේවල් එක්ක කරන මේ ඇතුලේ කෙරෙන සෙල්ලමින් නේද? ඒකම තමයි සේන මහත්මයාර මුලදි කිව්වේ මේක තීරුම් ගත යුතු දෙයක් මිත් අතන නෙමෙයි ප්‍රශ්නේ මෙන්න මෙතනයි කියලා කිව්වේ. මේ දේ මානසිකාරයත් සමග නේද මේ දුකේ පටන් ගැනීම වෙන්නේ කියන එක දැකීමයි මෙතන සිදුවෙන්නේ නැත්te කියන එක දැනට තේරුම් ගන්න තියෙන්නේ වැරදි කියනවා නම් කල්‍යාණ මිත්‍රන්ගෙන් ඒ ගැන නිවැරදි කිරීමකුත් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ඔව් ශ්‍රීමති මහත්මිය අපි ඔබතුමිට යොමු වෙනවා. ඔබතුමිටත් සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන් එකතු වෙලා අපි ඉන්න අතරතුර ධන්යවාද. සම දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම සාකච්ඡා විය යුතු බොහෝ දේවල් සාකච්ඡා වුණා. ඉතින් මට යම් කිසි දෙයක් එකතු කරන්න හෝ අලුතෙන් දෙයක් ප්‍රශ්න කිරීමක් හෝ කරන්න මේ වෙලාවේ නැහැ. ඒක නිසා මම හිතුවා පුණ්‍ය අනුමෝදනා කළා සාකච්ඡාව නිමා කරන්න වෙලාව හරි කියලා. ඇත්තටම මේ වගේ පළමුවෙනිම මේ වගේ ධර්මදේශනාවක් තෝරගෙන සාකච්ඡාවකට අපෝ යොමු කිරීම ගැන මේ වගේ දහම් සේවාවක් බොහෝ කාලයක් තිස්සේ තමන්ගේ ධනය කාලය ශ්‍රමය වැය කරමින් අප බොහෝ දෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් කරන මේ සේවය පිළිබඳවත් අප්‍රමාණ කෘතවේදීව සවන්ට සිසිලස කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් දලුවත්ත මහත්මානන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අප රැස් කරගත් සියලු පිනොස් ඔබතුමාගේ රැස් කරගන්නා වූ සියලු කුසල් බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඒ වගේම පවුලේ සෑම සියලුම දෙනාගේ සියලු කටයුතු ඉතා සුව පහසුවෙන් සිදු වෙලා දීර්ඝායුෂ ජීවිත ලැබමින් නිර්වාණ අවබෝධය කරා සුව පහසුවෙන් යාගන්න හේතු වේවා, වාසනාව වේවා. පරලෝ සැපත් දෙමව්පියන් නැද්ද හිතමිතුරන්ටත් ඒ ආකාරයෙන්ම මේ සියලු පින් අනුමෝදන් වෙලා මාර්ගඵල නිවන් අවබෝධයට හේතු වේවා, වාසනාව වේවා. අද සාකච්ඡාවේදී අපට ආරම්භයක් ලබා දෙමින් අපගේ සාකච්ඡාව ආරම්භ කළ ජයන්ත මහත්මයාට, චිත්ත රාජවක්ෂ මහත්මිය, සේන මහත්මයා ඇතුළු පද්මශ්‍රී මහත්මයා, ඒ සෑම සියලුම දෙනාටත්, අනිත් කල්යන් මිතුරු මිත්‍රයන් බොහෝ පිරිසක් අපිට සම්බන්ධ වුණා. ඉතා වැදගත් විදිහට කරුණු ඉදිරිපත් කරලා සාකච්ඡාව සාර්ථකව ගෙනියන්න උපකාර වුණා. ඒ සෑම සියලුම දෙනාට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමන්ලාගේ ප්‍රඥාව දිනෙන් දින දියුණු වේවා, නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. ඒ කරන සියලුම පුණ්‍ය කර්ම බලෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. මේ සාකච්ඡාවට යම් තාක් සහභාගී වුණු ලෝකේ පුරා ඉන්න සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මතුමත්තේ මේ ධර්මදේශනා අහලා චිත්ත ප්‍රසාදයට පැමිණිලා දහම් නැන්වන ලබාගෙන මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මේ සියලු පින් බලෙන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප සෑම සියලුම දෙනාට මේ ආකාරයට නිවන් දක්නා ජාති දක්වාම කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන තැන්වල පමණක්ම අපට උපදින්න සිදු වේවා. නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී කායික මානසික නිරෝගීතාවෙන් යුතු ජීවිත ලැබිලා ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.